අතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනම සංගෝයන් බික්කවේ සංසාරෝ කුම්බා කෝටින පඤ්ඤායති අවිඤ්ඤා නීවරණානං සන්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරිතං ති විහාර වාසී ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. එනහවත් වාසනාවන්ත පින්තුනි, අද නිකිනි පොහොදා බඹරපිටියේ මෙත්තාරාම විහාරස්ථානයේ රැස්වලා උදෑසන සිල් සමාදන් වෙච්ච මේ පින්තුන් උදෑසන සිදු කරන ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ අවස්ථාව වෙන් වෙලා තියෙන්නේ මේ පින්නතුන්ට ධර්මයේ පිළිවඳව තියෙන ගැටලු निराකරණය කරගන්නට. අප විටින් විට මේ ඇත්තන්ට ධර්මයේ පිළිවඳව තියෙන ගැටලු මේ වගේ निराකරණය කරලා දීලා තියෙනවා. ඒ අතර ධර්ම සාකච්ඡාවට සමගාමීව අපි කලත්‍ත්‍ය කරගෙන ආපු දෙයක් තමයි විවිධ මාතෘකා යටතේ කරුණු පැහැදිලි කරලා දීම. මේ ඇත්තන්ට ඒව මතකද කියන එක නම් අපි දන්නේ නැහැ කොතෙක් දුරට. නමුත් අපිට කරන්න පුළුවන් යුතුකම් අපි හැකිය පරිමාවෙන් සිදු කරන්න තියෙනවා. ඒ අතර විවිධ මාතෘකා යට අපි කරුණු සාකච්ඡා කරලා තියෙනවා. දානය ගැන, සීලය ගැන, භාවනාව ගැන, ශ්‍රද්ධාව ගැන, හේතුඵල ධම ගැන, සත්කාය දිට්ඨිය ගැන, කර්මය ගැන, මේ වගේ ප්‍රධාන මාතෘකා අපි මුගල් දුරට සාකච්ඡා කරලා තියෙනවා. ඒ අතරින් අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා අතරින් තවත් වැදගත් කාරණයක් පිළිබඳව. ඒ තමයි අනවතග්ග කියන කාරණේ පිළිබඳව. මේ පින තුන සැරමිට අහලා අපි අනවරාග්‍ර කියලා කියනවා. මේ සතර ස්වභාවය ගැන දේශනා කරපු කරුණු ටිකක් පැහැදිලි කළ දෙන්නටයි අද අප බලාපොරොත්තු වෙන්නේ. සංයුත නිකාය කියන ග්‍රන්ථයක් තියෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති ග්‍රන්ථයක් තියෙනවා සංයුත නිකාය කියලා. මේ සංයුත නිකාය කියන ග්‍රන්ථයේ විවිධ තේමා යටතේ කරුණු ගොනු කරලා තියෙනවා. දේවතා සංයුත්තය, දේවපුත සංයුත්තය, කෝසල සංයුත්තය, භික්ෂු සංයුත්තය, බ්‍රහ්ම සංයුත්තය, කස්සප සංයුත්තය, රාහුල සංයුත්තය, රාජ සංයුත්තය, මේ වගේ විවිධ තේමා යටතේ පොතර සංයුත්තය එක එක පුද්ගලයන් අරබයා දේශනා කරපු කරුණු ඒ පුද්ගලයන්ගේ නාමයෙන් දක්වලා තියෙනවා. එක එක ධර්ම කරුණු නම් දේශනා කරපු වෙනම දක්වලා තියෙනවා. පොතර හිතමා සඳහා දේශනා කරපු කරුණු පොතර සංයුත්තය යටතේ දක්වලා තියෙනවා. ඒ වගේම යක්ඛයන් පිළිබඳව දේශනා කරපු කරුණු යක්ඛයන් පිළිබඳව කරපු සමග කරපු සාකච්ඡා පිළිබඳව යක්ඛ සංයුත්තය දක්වනවා. මහා බ්‍රහ්මයා පිළිබඳව නැත්නම් බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් සමස්තර උසාගච්ඡා බ්‍රහ්ම සංගතේ සඳහන් වෙනවා. නම් සඳහන් වන දෙවියන් පිළිබඳව කරුණු දේව පුත්‍ර සංගතේ සඳහන් වෙනවා. නම් නොමැති දෙවිවරුන් පිළිබඳව කරුණු දේවතා සංගතේ සඳහන් වෙනවා. මහා කාශ්‍යප මහන්දර පිළිබඳව කර උසාගච්ඡා කස්සප සංගතේ ඇතුළත් වෙනවා. ඒ වගේම රාහුල හාමුදුර පිළිබඳව රාහුල සංගුත්තේ සඳහන් වෙනවා. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව දේශනා කරපු කරුණු අවිසමයේ සංගුත්තේ සඳහන් වෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කරපු කරුණු සත්‍ය සංගුත්තේ සඳහන් වෙනවා. කොසල රජතුමා සමග කරපු සාකච්ඡා කොසල සංගුත්තේ සඳහන් වෙනවා. මෙන්න මේ වගේ විවිධ පුද්ගලයන් තේමා කරගෙන සහ විවිධ කරුණු තේමා කරගෙන සඳහන් කරපු කරුණු විවිධ තේමා යටතේ සංගුතනිකායේ කෙන ග්‍රන්ථය ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. මේ අත්දැන් කියවනවා නම් ඉතාම වටිනවා. අපේ මේ මනුස්සාත්ම භාවය ලබාගෙන තියෙන හැටෙම මේ දහම වෙනුවෙම කැප වෙන්නේ. දිව්‍ය ලෝකයෙන් සුත වෙන දෙවිවරුන්ගේ ළඟට හිතවත් අනිත් දෙවිවරු වැඩිලා ආයාචනයක් කරනවා. ඉල්ලීමක් කරනවා. මොකද මේ ඉල්ලීම? ඔබ සුගතියට යන්න. ඔබ සුගතියට ගිහිල්ලා ශ්‍රද්ධාව වැඩි කරගන්න. ධර්මයෙන් හැසිරෙන්නේ නැහැ කියලා. දෙවිවරු සුගතිය හැටියට සඳහන් කරන්නේ කොහේද? දෙවිවරු සුගතිය හැටියට සලකන්නේ මේ කාලේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයේ තියෙන කාලේ දෙවියන් සුගතිය හැටියට සලකන්නේ මනුෂ්‍ය ලෝකේ. ඒ නිසා මේ දිවි ලෝකේ චුත වෙන දෙවියන්ට නැවත දිවි ලෝකේ උපදින කියලාවත් රාහු ලෝකේ උපදින කියලාවත් නෙවෙයි ජීවත් කරන්නේ. ඔබ සුගතියට යන්න, මනුෂ්‍ය ලෝකේ යන්න. මනුෂ්‍ය ලෝකෙට ගිහිලා තෙරුවන් පිළිමන්දව ප්‍රාර්ථනා වැඩි කරගන්න. ධර්මයේ හැසිරෙන්න කියලා. එතැන් මේ අපට අතීත එකේ හිටියා දැන් මේ ආලෝකම කියන්නේ දිවි ලෝකේ කියනවා. දිවි ලෝකෙ චුත වෙච්චිම කියන්නේ. නමුත් මෙහාට ආවට පස්සේ අපට මොකක් අමතක වෙනවා. අමතක වෙලා අපි මේ මූලික ආකල්පය බැහැර කරලා වෙන වෙන දේවල් තමයි කරමින් ඉන්නේ. එහෙම කල්ලා ඉඳලා අන්තිම කාලෙ වෙන්නේ ඔක මතක් වෙනවා දැන් මිට. ඒ මතක් කරනකොට අපේ මුගා ප්‍රමාද වැඩි. ඒක අපි බොහෝ දෙනාට වෙලා තියෙනවා. පින්නතුනේ මෙවැනි කරුණු අතරින් අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ අනමතග්ග සංයුත්තිය ඇතුළත් කරනවා. අනමතග්ග කියලා වෙනම සංයුත්තියක් දෙනවා. මේ සංයුත්තිය කියන්නේ සතර පිළිබඳව සාංසාරිකව හැසිරෙන සත්‍යාගයේ ස්වභාවය පිළිබඳවයි මේ සංයුත්තිය කරුණ පැහැදිලි කරන්නේ. එනිසා මේකට කියනවා අනමතග්ග සංයුත්තිය කියලා. මේ අනමතග්ග කියන වචනේ තම සංකීර්ණ වචනය න අමත අග්ග කියන පද තුන එකතු වෙලා මේක හැදෙන්නේ. අනමතග්ග මේකට සංයුත්තෙන් අපි කියනවා අනව රාග්‍ර කියලා. න අමත අග්ග අමත කියන්නේ සිහි කිරීම පිළිබඳව නැත්නම් මතක කිරීම පිළිබඳව කියන කාරණයි. න අමත කියන්නේ සිහි කරන්න අපහසුයි කියලා. අග්ග කියන්නේ කෙලවර. කුමා කෝටි මුල් කෙලවර සිහි කරන්න අමාරුයි කියන එක කුමක් පිළිබඳවද? සතර පිළිබඳව. අපි මේ සංසාරික ගමනේදී ගත කරපු අතීත ජීවිත පිළිබඳව මුල් කෙලවර සිහි කරන්න බැරි තරමට ඉතාම අතීතයක් තියෙනවා. හැබැයි සිහි කරන්න බැහැ කියලාම නෙවෙයි මේ දිනුවේ ප්‍රකාශ කරන්නේ බුදුහාමුදුරනේ. බුදුහාමුදුරන්ට සිහි කරන්න බැරිමත් නැහැ මේක. උන්වහන්සේට අතිශය දීර්ඝාසන භාවයක් ආපස්සට බලන්න පුළුවන්. සාමාන්‍ය අවිඥාලාදී මහරහතන් වහන්සේ කෙනෙකුට දකින්න පුළුවන් මහා කල්ප 400ක් 500ක් වගේ කාලයක් උපරිම 500යි. මේ 500ක් සිහිකල යොත්තේ රහතන් වහන්සේ කෙනෙක් අනුපිළිවෙලින්. මේ ආත්මේ කොහොමද ගිය ආත්මේ කොහොමද ඊට ඉස්සෙල් ආත්මේ කොහොමද කියලා එක දිගට අනුපිළිවෙලින් තමයි සීකලා අදාළකට යන්නේ. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ විචේ ශේත්‍රය සීමාවක් නැහැ කියලා කියනවා. ලෝකයේ පිළිබඳව උනත් එහෙමයි. ලෝකයේ පිළිබඳවත් ලොකු විග්‍රහයක් අපි මේ ඉස්සර කරා ලෝක විග්‍රහය ගැනදී. ලෝකයේ පිළිබඳවත් උන්වහන්සේගේ දැනුම සීම අතික්‍රන්තයි. එතකොට ඒ සීකිරීමේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ඕනෙම ආත්මභාවයක් කල්ප ලක්ෂ ගාන කාපස්සට ස්නික යන්න පුළුවන්. ඒ තරම් සියුණු බුද්ධියක් උන්වහන්සේ සතුව තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ මේ සතර ස්වභාවය සිහි කරද්දී උන්වහන්සේ උපමා කීපයක් අපට දීලා තියෙනවා. අනමතග්ග සංයුත්තේ සූත්‍ර රාශියක් තියෙනවා. මේ සූත්‍ර වලින් සතර ස්වභාවය ගැන අපට අවබෝධයක් ලබා දෙනවා. ඇතැම් විට මේ ඇතුළත් කරුණ පිළිබඳ වහනකොට අහ නැත්තන්ට මිදෙන්න පුළුවන් මේ අතිශයෝක්තිය කියපු කාරණා වැඩි වර්ණාවක් සහිතව කියන කියපු කාරණා කියලා. නමුත් එහෙම නෙවෙයි. අපි විමසලා බලමු මොනවාද බුදුහාඳුරුමේ කියන කාරණා පිළිබඳව කියලා. අනමතග්ග සංයුත්තේ ආරම්භයේදී බුදුහාඳුරු සඳහන් කරනවා ඊළඟට කියන සූත්‍රයේදී මුල් ගම්බුදී හිම තියෙන ශාක තෘණ වර්ග එකතු කරලා මහා ගොඩක් ගහලා මුළු ඉන්දියාව විද්‍යා විශාල රටක් ලංකාවගේ 30 ගුණයක් විතර ලොකුයි. දැන් තියෙන තායිලන්තේ, දැන් තියෙන පකිස්තානයේ, බංගලාදේශයේ, නේපාලයේ ඔය වගේ ඉන්දියාවට ආසන්න සීලම රටවල් එක තමයි දඹදිව කියලා එකල විවහාර කළේ. මෙන්න මේ දඹදිව තියෙන සියලුම ශාක එක තැනකට ගොඩක් ගහලා ගස් වැල් තුන මාර්ග සියල්ලක් මේක දැනකට ගොඩ ගහලා අංගාර හතරේ ප්‍රමාණයේ කුඩා කොටස් වලට කපලා වෙන් කරන ගොඩක් ගහනවා. ගහේ කඳ අතු ඉති සියල්ලක්ම අංගල් හතරේ කොටස් වලට කුඩා කරනවා. කුඩා කරන මහා ගොඩක් ගහලා යම් කෙනෙක් කියනවා එක එක කැල අයින් කරනවා. කොහොමද කැලේ අයින් කරන්නේ? මේ මගේ මේ ආත්ම භාවය අම්ම, මේ අම්මගේ අම්ම, මේ ඒ අම්මගේ අම්ම කියලා ආදී වශයෙන් ආපස්සට හිටිය හිටපු අම්මලා පිළිබඳව වෙන් කරනවා. මෙන්න මේ එක එක කැල තියෙනවා. එහෙම වෙන් කරනකොට අර ශාකවල කොටස් ප්‍රමාණය අවසන් වෙනවා. අර අම්මලා සිට අතීතයේ ප්‍රමාණය අවසන් වෙන්නේ නැහැ කියලා. ඒ තරම් දිග ගමනක් මේ අතීත ගමනක් මෙයා පේන්නේ. ඒ එක උපමාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකම පුද්ගලයෙක් මේ සසරේන ගමනේදී අම්ම කෙනෙකුගෙන් දීපු කිරිවල ප්‍රමාණය එකතු කරවතින්. සතරේන ගමනේදී මේ කිරි දීපු කිරි ටික එකතු කරවතින් මේ සතර මහා සාගරයේ දැලටත් වඩා වැඩි කියලා. එක පුද්ගලයේ සතරේන ගමනේදී දීපු කිරි එකතු කරවතින් සතර මහා සාගරයට වැඩි කියලා. ඒ වගේම දේශනා කරන බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක්. මේ සතරේන ගමනේදී අපට යම් තාක් මේ ලෝකයේ සත්‍යයන් ඉන්නවද? මේ ලෝකේ විවිධ ස්ථානවල සත්‍යයන් ජීවත් වෙනවා. එක් ස්ථානයක සත්‍යයන් ජීවත් වෙනවා. සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6, ඒ වගේම බ්‍රහ්ම ලෝක 16, මේ වගේ ස්ථාන මෙතන ගියාට පස්සේ ප්‍රධාන වශයෙන් 31ක් තියෙනවා. තවත් අනුප්‍රවේද රාශියක් තියෙනවා. මේ 31 කාලයක් ඉපදෙන සත්‍යයන් අතරින් මේ සියලුම සත්‍යයන් විශ්වීන සත්‍යයන් ගතතින් ඒ සියලුම සත්‍යයන් අතරින් තියෙන තුනි අප මේ ආපු ගමනේදී අතීතේ නම් අපි ආත්ම භව භවෙන් භවයට ආපු ගමනේදී අපට මව නොවෙච්ච කිසිම කෙනෙක් මේ විශ්වේ නැහැ කියලා. අපට පියා නොවෙච්ච කිසිම කෙනෙක් මේ සසරේ නැහැ කියලා. අපට සහෝදරිය නොවෙච්ච, සහෝදරියා නොවෙච්ච, දුව නොවුණු, පුතා නොවුණු, නැන්ද නොවුණු, මාමා නොවුණු කිසිම කෙනෙක් මේ සසර ගමනේදී මේ විශ්වේ ඉන්න සත්‍යයන් අතුරින් නැහැ කියලා. ඒ නිසා පින්තුනි ඒ තරම් දික ගමනක් මේ සසර අපි ආවා. මේ සසරින් නැගින් මේ අපට පේන මිනිස්යන් අතරින් විතරක් නෙවෙයි. සත්‍යයන් අතරින් උනත් පින්තුනි පිට කෙනෙක් කියලා ගන්න කෙනෙක් නැහැ. ඥාතිත්වයේ තියෙන දුරස් බව විතරයි. නමුත් මේ හැම දෙනෙක්ම එක ආත්ම භාවයකාරී අපේ සමීප තම ඥාතින් වත්තුන් ඉඳලා අපට හුඟා උදව් උපකාර කරපු අය මේ ඉන්නේ. සසර භවයෙන් වැහිලා අපට මේවා පේන්නේ නැති නිසා අපි පොඩි පොඩි කරුණු ඉස්මතු කරගෙන බොහෝ විට අමනාප වෙලා ඉන්නවා. බොහෝ විට අපේ ගෙදර අය අපි අල්ලපු ගෙදර අය පිටේගෙන හැගීමෙන් තමන්ගේ පිට කියන මේ බෙහෙත ඇති කරගෙන ඒ තුළින් ඇතැම් විට අපි හිත නරක් කරගන්නවා. ඇතැම් විට තමන්ගේ දූදරුවන් කරන මහා වැරදි කිසිදු ආකාරයකින් අපි නොසිතා අමතක කරනවා. නමුත් බාහිර කෙනෙකුගෙන් පිටත් කර කෙනෙකුගෙන් පොඩි අඩුපාඩුවක් වුණත් අපි ඒක බොහෝ කාලයක් මතක තියාගෙන ඉන්නවා. මට මෙහෙම කළා, මෙහෙම කිව්වා, මෙහෙම බැලුවා මා දිහා, මේ වගේ වෙනස් කමක් කරා කියලා ඇතැන්නට එහෙම විදිහට හිතුවත් පින්නතුනේ ඒ අඩුපාඩු සිද්ධ වෙච්ච කෙනාම අපේ අම්ම වෙලා තාත්තා වෙලා සතර බොහෝ කාලයක් අපට බොහෝ උපකාර කළා වෙන්නත් පුළුවන්. නිවැරදි ගමනක් පින්නතුනේ අපි මේ ඇවිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතාම දුක් විඳින සත්වයෙක් ඉන්නවා නම් දුක්ගති කියලා සූත්‍රයක් තියෙනවා. අනමතක සංුද්ධේම මේ ඇතුළත් වෙනවා. ඉතාම දැඩි දුක් විඳින සත්වයෙක් ඉන්නවා නම් ලෙඩ දුකක් හැදෙලා මහලු වෙලා අංග විකලත්වයෙන් යුක්තව කොමන හෝ කරුණක් නිමිත කරගෙන ඉතාම දැඩි දුක් විඳින සත්වයෙක් ඉන්නවා නම් ඒ සත්වයා දෙස හොඳට බලන්න, අහක බලගෙන යන්නවා හොඳට බලන්න. බලල හිතන්න අනේ මමත් මේ දුකම සසරේ දිවින්නේ නැති කියලා බලන්න කියලා දේශනා කරනවා. ඔය විවේක තියෙන අවස්ථාවල රෝහලට එහෙම යන්න ගිහින් හොඳට බලන්න, ඇස් දෙක හොඳට ඇරලා බලන්න, මිනිස්සු විඳින දුක් දෙස බලන්න. ජීවිතය අසුබවැත්ත කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. අසුබවැත්ත නෙවෙයි ජීවිතය, අසාරතේ ඕකයි. අපි අතෙන් ජීවිතයේ කොච්චර නම් වැරදි අඩුපාඩු සිදු වෙනවද කියලා බලන්න. බොහෝ විට ලෙඩ දුක් වෙච්ච ගාමම අපි හුඟා දුරට අර අනිත්‍යයෙන් වෙන අඩුපාඩු එක්කර හිතන්නේ. හොඳට නිරෝගී වෙනකොට තමයි අනිත්‍යයෙන් පොඩි අඩුවක් සිදු වුණත් හිතන්නේ අපි. අපට හුඟා ජීවිතේ කරදර වෙනකොට, ලෙඩ දුක් වෙනකොට අපි අර බාහිර දේවල් පිළිබඳව හිතන ගතිය අඩු වෙනවා. හොඳට සනීපෙන් සුඛිත මුදිතව ඉන්නකොට තමයි පොඩි කාරණයක් අපට බොහොම ලොකුවට දැනෙන්නේ. නමුත් මේ සතර මේ වගේ දුක් විඳින සතර පිරිසක් ඉන්නවා නේද කියලා අවබෝධය ඇති වෙනකොට අපි මේ ලෙඩ දුක්කටපත් නොවුණත් කලින්ම අපට මේ අවබෝධය ලබා ගන්න පුළුවන්. ඒ නිසා සතර දුක් විඳින සත්‍යයන් බලලා හොඳට මේ ගැන සිහි කරන්න. බුදුරජාණන් වහන්සේට මාස්සාවල රහතන් වහන්සේලා සමග විශේෂයෙන් ආනන්ද හාමුදුරුවෝ සමග විවිධ අවස්ථාවල වැඩම කරන විවිධ ස්ථානවලට වැඩම කරනකොට ඇතැම්මිට තිරිසංගත සත්‍යයන් උන්වහන්සේට පේනවා. ඇතැම්මිට රාත්‍රී කාලයේ දැහැලම් වහින අවස්ථාවේදී රාත්‍රිය ওই පොළොවෙන් එළියට එනවා මෙරු වගේ සත්තු, පරණගටි වගේ සත්තු. ඒ සත්තුන් ස්ථාන දෙක බලලා බුදුහාමුදුරුවෝ මද සිනහාවක් පහනවා. ආනන්ද හාමුදුරුවෝ ඉදිරිපත්ට ඇවිල්ලා අහනවා, "ඒ ස්වාමීන් වහන්සේ මේ සිනහා පාල කරන්නේ?" එක්තරා අවස්ථාවකදී මෙරු වගේක් මෙරු දහස් ගාණක් ඇතැම්මිට ලක්ෂ ගාණක් එක තැන නැරෙලින්න අවස්ථාවක් දැකලා බුදුහාමුදුරුවෝ හොඳට ඒ දෙස බලනවා. බලන මද සිනහාවක් පහනවා. සිනහා පහන්නේ නිකන් සමච්චලයට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඒ වගේ මද සිනහාවක් පහන්නේ මේ ලෝක යථාර්ථයේ තේරිලා. විරාගී මනසින්, නික්ලේශී මනසින්, මුදිතා ගුණයෙන් බලන්නේ, කරුණා ගුණයෙන් බලන්නේ. බලන බුදුහාමුදුර දේශනා කරනවා, "ආනන්ද, මේ ඉන්න සත්ව අතරින් පක්ෂිත රජන වෙච්ච කිසිම කෙනෙක් නෑ" කියලා. මේ මැරෙලින සත්තුන් දස දහස් ගණන් අතුරින් සක්විති රජන වෙච්ච කිසිම කෙනෙක් මෙතන නෑ කියලා. හැම දෙනෙක්ම මීට කලින් සක්විති රජ කෙනෙක් වෙච්ච කෙනෙක් කියලා. දිනක් බුදුරජාණන් වහන්සේ වඩිනකොට මහා මග එක්තරා මහා දවයේක මීහරකේ බුදුහාමුදුරුවෝ දේශ කන් දෙකක් පිළිදුවාගෙන ඇස් දෙකක් හොඳට යොමු කරගෙන හොඳට බලාගෙන ඉන්න බුදුහාමුදුරුවෝ දේශ. බුදුහාමුදුරුවෝ මඟක් නැවතිලා මේ සතා දෙස අර වගේම මද සිනහාවක් පෑවා. ආනන්ද හාමුදුරුවෝ ඒ ස්වාමීන් මේ මද සිනහාවක් පහන්නේ අඳහන් කරනවා, "ආනන්ද, මේ ගවයා මීට කලින් මහා බ්‍රහ්ම වෙලපිකේ සතෙක් කියලා. බ්‍රහ්ම ලෝකේ ඉන්නම තලයකට ගිය සත්වයෙක් මේ කාර්ම භාවයක. අද මේ තිරිසන් ආත්ම භාවයකට මේ පත් වෙලා ඉන්නේ" කියලා. මේ වගේ කරුණ රාශියක් විනතුණි අඳහන් වෙනවා. ඒ තරම් අති දීර්ඝ කාලයක් අපි මේ සතරේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේට සමගාමී කාලයක එක්තරා බ්‍රාහ්මණෙක් සිටියා. ඉතාම මානාධික බ්‍රාහ්මණෙක්. හරිම මාන්නකාරයි. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක් නෙවෙයි. මොහු තමන්ගේ ජීවිතය අවසාන කාලයේ මරණාසන කාලේ තමන්ගේ දුව පුතුන් කැඳවල දරුවන්ට කියනවා, "දරුවනේ මා මිය ගියාට පස්සේ මගේ අවසන් කටයුතු කරන්නට ඕන මීට කලින් කිසිම කෙනෙක් භූමදානය නොකරපු තැනක" කියලා. එහෙම කියලා එක්තරා පර්වතයක් මුදුනේ නුගලහක් ළඟ ස්ථානයක් වෙනවා, "මෙන්න මෙතන මගේ අවසන් කටයුතු කරන්න" කියලා. මේ ප්‍රකාශ කළ කිසතන කියාට පස්සේ අර වගේම මේ තැනත්තා මිය ගියා. දරු අර කියපු විදියටම දැන් මේ කන්දක් මුදුනේ, පර්වතයක් මුදුනේ කවුරුවත් හිතන්නේ නැන්නේ මෙතන මීට කලින් මේ කෙනෙක් භූමදානය කළා කියලා. එතකොට ඒ විදියටම අර භූමදාන කටයුතු කළා. මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා. බුදුහාමුදුර සඳහන් කරනවා, "මහණෙනි, ඔය අද මේ ගිහිල්ලා භූමදානය කරපු ඔය බ්‍රාහ්මණයා මීට කලින් ආත්ම භව 500ක්ම මේ ස්ථානයේදීම මේ නමින්ම අවසන් කටයුතු සිදු කළා කියලා." බලන්න පිළිතුරු, එක පුද්ගලයෙක් එක ස්ථානයක එකම නමින් ඉපදිච්ච ආත්ම භවවල අවසන් කටයුතු සිදු කරා නම් අපි කොයිතරම් දීර්ඝ කාලයක් මේක කරන්නේ නැද්ද? මේ ලෝකේ හැම වැලියටයක් තියෙන තැනක් තියෙන සුසාන භූමිය. මේ පොළවේ තියෙන හුඟක් මේ කොටස් අපි මේ වැලියක ලිහිතුවට පින්නතුනි මේ වගේ ආරම්භය තැන් විට මේ සත්සංගේ ඇටකටුමි. එහෙම ලෝකෙක අපි මේ ඉන්නේ. මේ තැන් වලට බයින් යන එක නෙමෙයි, මේක තමයි යථාර්ථය. ඒ නිසා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා, ඔබ මේ සතර ගමන් කරලා සුසාන භූමි වර්ධනය කරන්නට හදන්නේ කියලා. සතර ගැන කරුණු පැහැදිලි කළ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා, තව තවත් හදන්නේ සුසාන භූමි වඩන්නට හදන්නේ කියලා. ඒ වගේ ප්‍රකාශ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දිනක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට ආවා ස්වාමීන් වහන්සේලා 39. මේ ස්වාමීන් වහන්සේලා 39ම බණ භවනා කරන හාමුදුරුවරු බොහොම ශ්‍රද්ධාවෙන් පෙරවන් සරණ ගිහිල්ලා මේ ශාසනයට ඇතුළත් වෙච්ච ස්වාමීන් වහන්සේලා. නමුත් උන්වහන්සේලා කිසිම නමක් රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලා නෙවෙයි. හැම දිනම කෙලෙස් සහිත ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සේ බුදුහාමුදුරුවෝ කල්පනා කරනවා මේ හැමදෙනාම රහත් වෙන්න පුළුවන් වාසනා සම්පත්තිය තියෙන අය. ඒ නිසා මේ හැමදෙනාටම ධර්ම සංගයේ ගැති වෙන විදියට රහත් භාවයේ සාක්ෂාත් වෙන විදියෙ බලවත් වීරියක් සිටිය ඇති වෙන විදියටම අනුපාසනාවක් කරන්න ඕන කියලා කල්පනා කළා. කල්පනා කළ මොකද කරේ මේ ස්වාමීන් වහන්සේලාට කියනවා මේ සසර ස්වභාවය ගැන. උන්වහන්සේ දේශනා කරන මහණෙනි මේ සසර සත්‍යයන් අතරින් එකම සත්‍යයක් ගත්තත් ඒ සත්‍යය මේ සසර යන ගමනේදී ඒ සත්‍යය ගවයන් වල හිති ආත්ම භාවවලදී එක ගවයන් කියන ආත්ම භාවයේ විතරක් හිති ආත්ම භාවවල අනිත් අය විසින් මේ ගවයාගේ හිස සිඳලා ඒ හිස සිඳීමේ යාම තුළින් පිට වෙච්චල්ලේ එකතු කරෝතින් මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඊළඟට සඳහන් කරනවා එළුවන් වශයෙන් ඒ වගේම කුකුලන් වශයෙන් ඒ වගේ සත්තු බානක නම් කියලා වෙන වෙනම සත්තු කියලා. විශේෂයෙන් අනිත් සත්‍යයන්ගේ ආහාර වෙන සත්තු ගැන මේ කියන්නේ. මේ සත්තු වශයෙන් ඉන්න ආත්ම භාවල එළුවෙක් වශයෙන්, ගවයෙක් වශයෙන්, ඌරෙක් වශයෙන්, කුකුලෙක් වශයෙන් ආදි වශයෙන් කියලා මේ එක එක සත්තු වෙනුවෙන් එක සත්‍ය කුකුළු වශයෙන් ඉන්න ආත්ම භාවල. නැත්නම් එළුව වශයෙන් ඉන්න ආත්ම භාවල, මුවන් වශයෙන් ඉන්න ආත්ම භාවල. මේ වෙන වෙනම සත්‍ය සඳහා ජීවත් වෙච්ච කාලවල අනිත් අය විසින් ජීවිතක් පිටපත් කළා ගෙලසිඳලා ඒ අවස්ථාවේදී ගෙරෙන්නෙක් මොන රුධිරයකද කරෝතින් මේ සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඒ විතරක් නෙවෙයි මනුස්ස ආත්ම භාවයෙන් වශයෙන් ඉන්න කාලේ අපි අතින් සිදු වෙච්ච වැරදි වලට ස්වරකම් කරලා ඒ වගේම කාම මිත්‍යාචාරයේ ආදී වැරදි වැඩවලට අහු වෙලා එක එක වැරදි වැඩවලට අහු වෙලා කරපු වැරදි වලදී රජවරුන් විසින් ජීවිතක් පිටපත් කරලා නැත්නම් සතුරන්ගෙන් ජීවිතක් පිටපත් කළා මිය ගිහි පෝරු දෙරයකට කරෝතින් මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. මේ ප්‍රකාශය කළ බුදුහාමුදුරුව අවසානයේ සඳහන් කරන මහණෙනි මේ කියන ප්‍රකාශය මම චතුරාර්ය සත්‍ය පිළිබඳව හේතුඵල ධර්ම අවබෝධ කරගත්තු ශ්‍රාවකයෙකුත් හැර වෙනත් කෙනෙක් මේක තිබුණට විශ්වාස කරන්නේ නැහැ කියලා. කාමෙන් කාමෙන් අන්ත වෙලා අවිද්‍යාවෙන් මුලා වෙලා මේ අවුරුදු 60ක 70ක ජීවිතේ විතරක් පොටු වෙලා ඉන්න මේ සත්‍යයන්ට මෙවැනි ප්‍රකාශයක් කරාම හිතන්නේ අතිශෝක්තිය කියන කාරණයක් කියලා මේක විශ්වාස කරන්නේ නැහැ කියලා. මේක විශ්වාස කරන්නේ පටිච්ච සමුප්පාදය නැත්තම් හේතුඵල ධර්ම සාංකාරික ස්වභාවය අවබෝධ වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් විතරයි මේක විශ්වාස කරන්නේ කියලා දේශනා කළා. ඒ ප්‍රකාශයත් බුදුහාම එහෙම කියනවා. මෙන්න මේ වගේ පින්නතුනි ඒ වගේම සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මහා සැප විඳින කෙනෙක් ඉන්නවා. දැන් අපි සමාජයේ දකිනකොට ඉතාම ඉහළ සැප විඳින අය ඉන්නවා. ඇත්තටම ඒක අපටත් සිදුනවා මේ වගේ සැප විඳින නැත්නම් කොච්චරනම් හොඳයිද කියලා. පින්නතුනි බුදුහාම සඳහන් කරනවා මේ කරුණත් සුඛිත සූත්‍රයේ එකක් දුක්ඛිත සූත්‍රය අනිත් එක සුඛිත සූත්‍රය. සුඛිත සූත්‍රයේදී සඳහන් කරනවා ඉතාම අධික සැප සම්පත් විඳින කෙනෙක් මේ සමාජයේ ඉන්නවා නම් අපිට පේන්න ඉන්නවා නම් ඒ දැන ඒ පුත්තිලා කෙරේ හොඳට බලන්න. බලල හිතන්න මේ වගේම සම්පත් මමත් මීට කලින් ඉඳලා තියෙනවා කියලා. ඒ නිසා පින්නතුනි මේ ලෝකේ බුදුහාමුදුරුව සඳහන් කරන මේ විශ්වයේ අපි සුද්ධාවාස කියන බබලෝක හැර සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා. සුදස්ස සුදස්සේ අතප්ප අවිහ අකනිට්ඨක කියලා මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහ හැර මේ සත්‍යයන් මමත් මේ සත්‍යයන් උත්සර ඉපදෙක නැති ස්ථානයක් නැහැ කියලා. මේ පංච සුද්ධාවාසය කියලා කියන්නේ පින්නතුනි අනාගාමී සත්‍යයන් ඉපදින ආත්ම භාවයන්. අනාගාමී කෙනෙක් විතරයි මේ පංච සුද්ධාවාසයෙන් ඉහි උපදින්නේ. මෙන්න මේ සත්‍යයන් හැර තොර අනාගම වෙච්ච කෙනෙක් ආයේ පල්ලහට එන්නේ නැහැ. එතනින් මිහිලට ගිහිල්ලා යා පිරුවන් පානවා. ඒ හැර පින්නතුනි අනිත් කෑම වමේකම අපි අත්‍යකීම් අපේ මේ හිත සංකානේ දිනනවා. යම් කිසි කෙනෙක් ජීවිතය අලුත් අත්දැකීමක් කියලා ලබන්න තියෙනවා නම් ලබන්න තියෙනවා මේ පංච සුද්ධහවාසයෙන් ඉහිදී මේ පිළිවඳව තියෙන අත්දැකීම විතරයි. අපේ දුක් වෙනකෝ අවස්ථාවලදී, අපි සැප වෙනකෝ අවස්ථාවලදී, අපි මහා ප්‍රඥයන් වෙලා, මහා අධිරාජ්‍යයන් වෙලා මහා විද්වතුන් වෙලා හිටිය අවස්ථාවන් වල සියලු මධ්‍යගෙන් ටික පින්නතුනේ මේ මනසේ තැන්පත් වෙලා දෙනවා. ඒ නිසා අලුතින් අත්දැකීම් ලබන්න කියලා ආයක දෙයක් නම් පිළිතුරු කරන්න දෙයක් නැහැ. අලුතින් අත්දැකීමක් ලබන්න තියෙනවා නම් ලබන්න තියෙන එකම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කරලා සක්කාය දිට්ඨිය ආදී කෙලෙස් ප්‍රහීණ කරලා ඒ කෙලෙස් ප්‍රහීණ කිරීමෙන් ලබන සෝවාන් ආදී මාර්ගඵල පිළිබඳව විතරයි අපට අලුත් අත්දැකීමක් ලබනවා නම් ලබන්න තියෙන්නේ. මේ කරුණ බුදුහාමුදුරුවෝ දේශනා කළ තවදුරටත් දේශනා කරන මේ අනවසංග සම්මුතියෙහි අස්තු කියලා සූත්‍රයක් දෙනවා, කඳුළු පිළිබඳවත් සූත්‍රයක් දෙනවා. කඳුළු ගැන සූත්‍රයක් දෙනවා. එකම සත්වයේ තමන් යාම වෙනුවෙන්, සාර්ථ වෙනුවෙන්, දුව පුතා වෙනුවෙන් වෙන වෙනම සත්යන් වෙනුවෙන් මාත සූත්‍රයේ, පිතු සූත්‍රයේ, භගිනි සූත්‍රයේ, මාත සූත්‍රයේ, පිතු සූත්‍රයේ, පුත්ත සූත්‍රයේ, දිහිත සූත්‍රයේ ආදී සූත්‍ර රාශියකින් කියනවා එකම අම්ම කෙනෙක් වෙනුවෙන් සසරේදී අඩපු කඳුළු වල කඳුළු ටික එකතු කරවතින් මේ මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඒකාත්ම භාවයක පින්නතුනේ කඳුළු කොච්චර පොඩද යන්නේ නේ. කඳුළු ඇතැමිට ගණන් කරන්න පුළුවන් බිඳු ගණක් ඇතැමිට යන්නේ. ඒ ටික එකතු කරක් පින්නතුනේ මේ සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඒතරම් දීර්ඝ කාලයක් මෙහාපු ගමන. ඒ වගේම සාර්ථ වෙනුවෙන්, දුව වෙනුවෙන්, පුතා වෙනුවෙන් මේ සත්‍යයන් අපට අහිමි වෙලා. වියෝධීමේ නැමැති දුකෙන් අපි අඬලා තියෙන අප්‍රමාණව. සතරේදී අතීතය අඬලා තියෙනවා, ඉදිරියටත් පින්නතුනේ අඬන්න තියෙනවා. තව ඉතුරු වෙනා නැහැ. මේ ආසභාවෙදි මතක තියාගන්න ස්වාමි භාර්යාවන් ඉන්නවනම්, දෙමාපියෝ ඉන්නවනම්, සහෝදර සහෝදරයෝ ඉන්නවනම්, දූ දරුවන් ඉන්නවනම් මොකද මේ කියන්නේ? අපට අඬන්න කරුණු ටික ඔක්කොම ඉදිරියේ තියෙනවා පින්නතුනේ. එහෙම නැති කල නැහැ. ඒ විදිහට අපිට අඬන්න සිද්ධ වෙනවා. ඒ නිසා දැන් මේකට සූදානම් වෙන්න. දැම්ම සූදානම් වෙනවයි කියන්නේ පින්නතුනේ මොකද්ද? බැංකු පොත්වල සල්ලි දැම්මට, රක්ෂණේ දැම්මට සූදානම් වුණා වෙන්නේ නැහැ. සූදානම් වෙනවයි කියලා කියන්නේ දැම්ම ධර්මයේ පිළිපැදල විත සක්මත් කරගෙන ඉන්න අනාගතේ හඬන්න වෙන අවස්ථාවට එනවා. ඒ හඬන්න අවස්ථා ආපු වෙලාවෙදි කියන්නේ පානේ මම තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා. ළඟම ඥාතියෙක් මැරිච්ච වෙලාවෙදී අඬන්න එපා. අනේ මම කිසිසේත්ම හිතුවේ නැහැ මේ වගේ අහවලා මැරේ කියලා නම් කියන්න එපා. ඒක බුදුහාමුදුරන්ට කරන ලොකුම නිග්‍රහයක. බුදුහාමුදුර සරණ ගිහිල්ලා ඉන්නවා නම්, බණ අහලා තියෙනවා නම්, සිල් අරගෙන තියෙනවා නම් මේ කතාව නම් කරන්න එපා. නිකන් අඬන්න කමන්නේ. දුක නම් අඬන්න නිකන්. මම හිතුවේ නැහැ කියලා නම් කියන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේ මේ කරුණ පැහැදිලිවම දේශනා කරන තියෙනවා අභින්නන් පස්සේ කියලා අපන් තියෙනවා. නිතරම මෙහි කරන්නේ කියලා මේවා. ඒ වගේම මහලු වෙන කෙනෙක් කියන එක, ලෙඩ වෙන කෙනෙක් කියන එක, තමන්ගේ සමීපතම ඥාතීන් වියෝ වෙනවායි කියන එක, අප්‍රිය දේවල් හා එක් වෙන්න සිද්ධ වෙනවායි කියන කාරණා, ඒ වගේම තමන්ට කර්මයේ අයිති කියන කරුණු මේවා බුදුරජාණන් වහන්සේ කියන්නේ ස්වාමීන් වහන්සේට විතරක් නෙවෙයි ගිහි පැවිදි හැම දෙනාටම අවින්හන් පස්සේ එකක් අබ්බන් කියලා. නිතරම මේ කරුණ මෙනෙහි කරන්න කියන්නේ. මේව තමයි තියෙනුනේ අපේ ජීවිතයේ තියෙනට ඕන. මේව තමයි මෙනෙහි කරන්න ඕන. මේව මෙනෙහි කරයි කියලා හිතන්නේ පාපට දුකෙන් ඉන්න වෙයි කියලා. මේව මෙනෙහි කරනවායි කියලා කියන්නේම පින්නතුනේ අනාගතයේ සැපතෙන් ඉන්න මාවතයි මේ සකසා ගන්න. දැන් අපි දන්නවා කෙනෙකුට ගියක් හදන්න ඕන නම් අනාගතයේ හොඳේ සුවසේ ඉන්න ඕන නම් කෙනෙක් කරන්නේ මොකද්ද? ඒක නෑ කොයි ඉගෙන ගන්නවා. නැත්නම් කොයි තැනක් කරනවා, නැත්නම් රැකියාවක් කරනවා. මේකනේ කරන්නේ. එතකොට දැන් අනාගතයේ සුව බලාපොරොත්තු වෙන කෙනා මේක කරන්නේ. එතකොට මේක කරනකොට, ගොවිතැන් කරනකොට, දාඩිය වගුරුවන්න වෙනවා, අවුවේ ඉන්න වෙනවා, මහන්සි වෙන්න වෙනවා, ඉගෙන ගන්නකොටත් එහෙමයි. බැනුම් අහන්න වෙනවා, පන්ති යන්න වෙනවා, බොහොම අමාරුවෙන් පන්තිවල පෑ ගණන් වාඩි වෙලා ඉන්න වෙනවා, ගුරුවරුන්ගෙන් බැනුම් අහන්න වෙනවා. මේ ඔක්කොම කරන්නේ මොකටද? සැපත බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් පින්නතුනි මේ ලෝකෝත්තර සැපය සඳහා අපි ඊට වඩා කොච්චරනම් මහන්සි වෙන්න ඕනද? මේ සාමාන්‍ය උත්සාහකින් මේක කරන්න බෑ. බොහොම අලසව බනහල මේක කරන්න බෑ. දැඩි වීරණයෙන් හොඳ අවදිමත් භාවයකින් ලොකු සැපවීමක් කරන්න ඕනේ මේ දුකෙන් නිදහස් වෙන්න නම්. නැත්තම් මේ දුක් ටික අපිට එහෙමමයි. අපි බන අහලා අන්තිමට මේ දුක ආපු ගමන්ම හදනවා. ඒ නිසා නොහඬා ඉන්න පුළුවන් ඉදී මානසිකත්වයක් ඇති කරගන්නටයි බුදුහාමුදුරුවෝ අපට ඉතාම කරුණාවෙන් මේ ධර්ම දේශනා කළේ. එනිසා මේ වගේ සතර කරුණු දේශනා කරලා ඊළඟට වේපුල්ල කියලා මහා පර්වතයක් තියෙනවා. මේ පර්වතයේ පෙන්නල බුදුහාමුදුරුවෝ වේපුල්ල සූත්‍රයේ ඊළඟට දේශනා කරනවා මහණෙනි එක පුද්ගලයේ එක කල්පයක් තුල විතරක් ඉඳලා මිය ගිහිල්ලා මනුෂ්‍යයන් වශයෙන් හිටපු ආත්ම භාවවල විතරක් තම අත්හැරපු ශරීරවන්නල ඇටසැකිලිටක එකතු කරවටින් මේ වේපුල්ල පර්වතයට ආන වැඩි කියන මේ විවිධ උපමාවෙන් බුදුහාම මේක කියන්නේ. එතකොට සතර කල්පයක් කියන අති දීර්ඝ කාලයක්, ඒ කාලයක් තුළ මනුස්ස ආත්ම භාවයන් වශයෙන් ඉපදෙන ඉතාම ටික කාලයක්, සීමිත කාලයක්. මේ මනුෂ්‍යයන් වශයෙන් ඉපදෙන ආත්ම භාවවල ඒ ටිකක් වෙච්ච ශරීර ටික එකතු කරලා ඉන්දියාවේ තියෙන මේ මහා පර්වතයක් වන වේපුල්ල පර්වතයට තමයි වැඩි කියලා. මේ වගේ විවිධ උපමා වලින් පින්නතුනි බුදුහාමුදුරු උත්සාහ කරන්නේ අපට මේ සතර ස්වභාවය තේරුම් කළ දෙන්න මේ උත්සාහ කරන්නේ. මෙහෙම කරුණ දේශනා කරලා උන්වහන්සේ ඊළඟට ප්‍රධාන මනුස්සාස්වාමක විදිහට දේශනා කරනවා සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්බදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධං සාසනං කියලා. මේක තමයි පින්නතුනි ලෝකයේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලාගේ ධර්ම දේශනාවල සමස්ත සාරය මේකයි. හරය මේකයි. අරටුව මේකයි. ඒ විතරක් නෙමෙයි ලෝකයේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා මේ ගාථාව සමාන ලෙස දේශනා කරනවා. මේ ගාථාව පින්නතුනි අපි සරල ගාථාවක් කියලා කැමති හිතනවා අපිට නේද? ඒතරම ඇහෙනවා බොහෝ දෙනාට පාඩම් ගැට අපිට මේ ගාථාව. ඉතන මේක ගුවන් විදුලියේ නිතර ප්‍රචාරය වෙනවා රාත්‍රී කාලේ. ගුවන් විදුලියේ නිමාරපත් කරනකොට මේ ගාථාවෙන් තමයි අවසන් කරන්නේ. සබ්බ පාපස්සකරණං සියලු පාපයන්ගෙන් මිදෙන්න කියලා. බුදුහාමුදුරුවෝ කර්මයේ පිළිවඳව කරන විස්තරයේදී සඳහන් කරනවා කන්නං කන්න විපාකං කියලා කාරණයක්. කන්න කියලා කියන්නේ පාලයෙන් කළු පාටට. කරන කොටත් කළු පාට වූ කළු විපාක ගෙන දෙන කර්මයන් තියෙනවා. මෙන්න මේ කර්ම ගැන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සබ්බ පාපස්සකරණං කියන ගාථාවෙන්. අපේ හිත දුෂ්ච කරගෙන කාය වචනේ දෙකින් කරන යම් ක්‍රියාවක් තියෙනවා නම් ඒ ක්‍රියාවේ ප්‍රතිඵල හැටියට අනාගතයේ තමයි දුක් විඳින වෙනවා. මේක ස්වභාවය. මේක කවුරුවත් දෙවි කෙනෙක් හෝ අදෘශ්‍යමාන පුද්ගලෙක් කරන බලපෑමක් නෙවෙයි. යාදිසං වපතේ වේජං සාදිසං හරතිය පලං කියන කරුණ මේ බුදුදහමේ කියන්නේ. අපි කොහොමදයක් හිටෙව්වති ඒ කොහොමදේ තියෙන ඒ දීජයේ ස්වභාවය නිසා අපට ලැබෙන ඵලය තිත්ත ඵලයක් ලැබෙන්නේ. ඒ කොහොමදෙන් ගණිකවන වෘක්ෂයක් ඖෂධීය ගුණයක් තියෙන එක වෙනම දෙයක්. නමුත් ඒකේ රස තිත්තයි, ඇටත් තිත්තයි, ගහේ හැම කොටසක්ම තිත්තයි. ඒ වගේම මේ කොහොම ගහ ළඟම හිටවනවා මීය බැහැකෙයි. එකම ළඟ තියෙන මුල් ටිකක් එක ළඟම තියෙන්නේ. පස්වල එකම සමානයි. අර මීය අඹෙන් මී අඹ ඇටයෙන් ගණිත වෙන ඵලය මී අඹ ගසේ මී අඹ කොහොමද? ඒක ඉතාම කැණි රසයි මිහිරි. පින්නතින් මෙන්න මේ වගේ තමයි අප ගන්න කර්ම. අපි කරන කර්මයන් පින්නතුනි ඒ කරන කර්මයන් හිත අපිරිසුදු කරගෙන නම් කරන්නේ එහි විපාක හැටියට අනාගතයේ අපට දුක් විඳින වෙනවා. ඒක කවුරුවත් කරන කර්මයක් නෙවෙයි. ඒක කවුරුවත් විසින් අපට බලෙන් දෙන දෙයක් නෙවෙයි අකමැත්තෙන්. අපෙන් අප කෙරෙහි අමනාපයෙන් කවුරුවත් කරන දෙයක් නෙවෙයි. ඒක තමයි මේ හේතුඵල ධර්ම කියලා කියන්නේ. ඒ වගේම පින්නතුනි මේ කර්මයේ ස්වභාවය තමයි එක නුගැටයක් හෝ එක කොහොඹටයක් හිටෙව්වොතින් එහි ඵලය 10000 ගණන් වැඩි වෙනවා. එක වියටයක් හිටෙව්වොතින් ඒ වියටෙන් හටගන්න ගහේ එන කරල එක වියටේ නෙවෙයි. වියටයට මෙට 100 ගණන් තියෙන පුළුවන්. අන්නේ වගේ පින්නතුනි කර්මයේ ස්වභාවය තමයි කර්මය එකයි කරන්නේ ඒකට ඵලය ඒ වගේ 100000 ගණන් ලැබෙනවා. කර්ම ස්වභාවය මේක. අර ඇටයක් පිටවල තියෙන බීජ ලැබීමේ සිද්ධාන්තයමයි මේක. අර ළුවඩ සංග්‍රහයේ ගාථාවක් තියෙන්නේ. එක් අඟන එළු දෙනක ගෙහිස සිඳා ඇය ඇඟ ලෝම ගණනේ කැපුම් ලබා කියලා කවියක් තියෙන්නේ. මේත් අඟ හලෙපි. එක කාන්තාවක් එළියකු ගෙහිස සිඳීම තුලින් ඇඟේ ලෝම ගණනට ඒ වගේම හිස් සිඳීම යා ලබලා තියෙනවා. මේක ස්වභාවය මේක කවුරුවත් කරන දෙයක් නෙවෙයි. ඒ කර්මයටම මේ ශක්තිය තියෙනවා. අර හිතවනේ එක නුගැහේට එක කොහොඹැහේට ශක්තිය තියෙනවා. තවත් කොහොඹැට දස දහස් ගණන් ලක්ෂ ගණන් ඇති කරන බලයක් ඒ බීජයේ තියෙනවා. මේ බීජයට බීජය වපුරන තැන පොළව ශාස්ත්‍රීයත්වයේ මත මේ බීජයේ තියෙන අනිත් සාධක ලැබීම මත මෙහි ප්‍රතිඵලය තීරණය වෙනවා. ඒ වගේම අපි කරන කර්ම ශක්තිය කොයිතරම්නම් බලවත්ව කොයිතරම් ඒකට කයවත් නිසිත කියන මේ තුන් දොරක් හැප වෙලා කරනවාද කියන කරුණ මත එහි ඵලයේ දැනwidetildeීමේ ශක්තිය හේතුළම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේක අනාවරණය කර ලෝකෙට කිව්ව මිසක් බුදුරජාණන් වහන්සේ මේක නිර්මාත්‍රවරයා හෝ ගැලවුම් කාර්යය හැටියට බුදුහාමුදුරුව සම හඳුනවා දීලා නැහැ. උන්වහන්සේ එක කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ ලෝකේ තථාගතයන් වහන්සේලා අක්හතරෝ තථාගතා කියලා දේශනා කරනවා. ලෝක පහළ වෙන තථාගතයන් වහන්සේලා මාර්ගෝපදේශකයන් විතරයි. උන්වහන්සේලා අනුශාසනා කරන මේ කර්ම චක්‍රයේ මේ අයහපත් පැත්තෙන් මිදවීමයි කරන්නේ. කුසලයේ යෙදවීමයි කරන්නේ. අයහපත් පැත්ත තරවගේ ප්‍රතිඵල තියෙන වගේමයි පිනතුරු කුසල පැත්තත් ඒ වගේ. හොඳ එක මිහිරි අඹයක් අපි වැපරුවොත් මිහිරි අඹ විශාල ප්‍රමාණයක් ලැබෙනවා වගේ හොඳ කර්ම ශක්තිය නැති හොඳ කර්ම ශේෂ්ත්‍ර බල වකුරවනවා නම් දැන් අපි කියනවා සාංකේතික දානයක් දෙනකොට අසංකේයෝ අපමේයෝ මහා පුඤ්ඤක්ඛන්‍දෝ වදාමි කියලා ධර්මයේ සඳහන් කරනවා. අසංකේය වූ අප්‍රමාණ වූ පින් ඵල එහි ලැබෙනවායි කියන මේ සිද්ධාන්තයමයි. අර එක් කියලා දෙනකදී හිස සිඳලා ඇඟලුවම ගන්නේ හිස් කැපුම් ලැබුවා වගේමයි සංගරත් වෙනුවෙන් දෙන දාණයෙන් ඇතිවන කුසල කර්ම ශක්තියත් එහෙමයි. ඒකත් අප්‍රමාණාත්ම භාවල සැපය පාගගෙන දෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තර අවස්ථාවකදී ආනන්ද හාමුදුරුවෝ සමග මහාමග වැඩම කරනවා. වැඩම කරන අවස්ථාවේදී කිසියම් ගව ගහතකේ හරකෙක් ලණුවකින් අල්ලගෙන යනවා පාරේ. මේ හරක ඉතාම අමාරුවෙන් යන්නේ. අකමැත්තෙන් යන්නේ. මේ යන ගමනේදී අතරෙදී පිනුතුනි මේ ගවය දැක්කා බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනවා. මේ හරක මොකද කළේ පිනුතුනි? ඉතාම දැඩි වේගෙන් අර කඹය අතරගෙන කඹය කඩාගෙන දූව නැවෙලා බුදුරජාණන් වහන්සේ අපියට වැටුණා. අපි කියන්නේ අර කතරගාටෙන් දැල වැටුණා කියලා. අන්න ඒ වගේම බුදුහාමුදුරන්ගේ සිරිපතුල් මත තමන්ගේ හිස තියලා උන්වහන්සේගේ හිස උන්වහන්සේගේ දෙපතුල් තමන්ගේ දිවෙන් පිරිනැද්දා. මේ ගරය. තිරසංගත සත්‍ය ගුණවත් පිළිතුරු බුදුහාමුදුරන්ගේ මේ කරුණා ගුණේ වැටුණා. මේ ගවය මේ විදිහට ආවට පස්සේ පින්නතුනි අර ගවය ආයිති මිනිස්සු ගව ඝාතකයක් ආව දුවගෙන. බුදුහාමුදුරව අහනවා මේ ගවයට ඔබ මොකද මේ කරන්න යන්නේ? ඔහු කියනවා ස්වාමීනි මම ගව ඝාතක කෙනෙක්. මම මේ ගවය සල්ලිවට ගත්තා. මම මේ ගවය මරන්නයි මේ අරගෙන යන්නේ කියලා. බුදුහාමුදුරුවෝ අහනවා ඔබට පුළුවන් මේ ගවය නිදහස් කරන්න. මොහු කියනවා ස්වාමීනි මට නිදහස් කරන්න බෑ. මං හරි දුක්පත් කෙනෙක්. මගේ දරුවෝ මගේ ස්වාමි දියණිය මම ජීවත් කරවන්නේ. මේකල් මේ වගේ සත්තු මරලා ඒ ගන්න මස් පිළි. ඒසම මට මං දුක්පත් කෙනෙක් මට මේ සතා නිදහස් කරන්න බෑ කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අදිස්ථාන කරනවා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ අහනවා මේ පුද්ගලයාගෙන් ඔබට මේ ගවය නිදහස් කරන්න කීයක් ඕනද කියලා. ඔහු කියන ස්වාමීනි මට කහවණු දහසක් ඕන මේ සතා නිදහස් කරන්න කියලා. බුදුහාමුදුරුවෝ අදිස්ථාන කරනවානේ කවුරු හරි කෙනෙක් කහවණු 3000ක් අරගෙන මෙතනට එනවා නම් හොඳයි කියලා අදිස්ථානයක් කරනවා. බුදුවරු කියන්නේ පින්තුනි සතර අප්‍රමාණව පාරමිතා පුරු උත්සමයි. සාමාන්‍ය දේවල් විතරක් නෙවෙයි. තමන්ගේ දරුවන් ඉතාම ප්‍රියමනාප දරුවන්. අමනාප නිසා නෙවෙයි. ඊට වඩා දස දහස් සංඛ්‍යාත දරුවන් කෙරේ කරුණාවෙන් සම්බුද්දත්වයේ උදෙසා දන් දී උත්සමයි. එවැනි උත්සමයකගේ ප්‍රාර්ථනාවක් අපි ඇසෙ පින්නතුනි මේ ලෝකේ ඉන්න පිට දිනු කරුම් සත්‍යන නිකන් ඉන්න බෑ. ඒ සත්‍යන මේක පේනවා. සතර දේවේන්ද්‍ර මේ සිද්ධිය නැත්තා. දැකලා පින්නතුනි ඔහු මනුස්ස රේසයක් මවාගෙන කහවන 3000කුත් අරගෙන මෙතනින් යන්නවා. ඔහු බුදුරජාණන් වහන්සේ වෙත ආවා. බුදුහාම දැනගත්ත මේ පුජ්‍යලය ගැන මේ පුජ්‍යලය කහවන 3000 දුන්නා. ඉතින් ඊළඟට පස්සේ මේ ගවයන් ඉදහස් කළා. මේ ගර්යා පින්නතු ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පින්න පාටි යන යන තැන්වල බුදුහාමුදුරුවෝ දෙකම යනවා. හරියම ආදරය බුදුහාමුදුරුවෝ කෙරෙහි සංවේගයක් ඇති වෙලා පැහැදීමක් ඇති වෙලා හරියම කරුණාවෙන් යනවා. බුදුහාමුදුරුවෝ වැළකුවේ නැහැ. බුදුහාමුදුරුවෝ සදහන් කරන ආනන්ද හාමුදුරන්ට ආනන්ද තව දින කිහිපයකින් මේ ගල් යන්නේ යනවා. මේ ගල් වැඩි කලක් ජීවත් වෙන්නේ නැහැ. මේ ගල් මේ යනවා. මේ ගල් යන මේ කිහිලි ඉපදෙන්නේ චාතුර්මහා රාජික දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකෙන් පල්ලෙහාම දිව්‍ය ලෝකේ. චාතුර්මහරජිකේ දිව්‍ය ලෝකේ නම් සාවකීත්තේ යාමේ සුසිතේ නිම්මාන රතිය පරිණිමිත වසවරදී දක්වා මේ බ්‍රහ්ම ලෝක හයයි මනස දිව්‍ය ලෝක හයෙම මොහො ඉතාම දීර්ඝ කාලයක් සැපවිඳිනවා. සැපවිඳලා තව බොහෝ කල්ප ගානකට පස්සේ නැවතු මනස ලෝකෙට එනවා. මනස ලෝකෙට ඇවිල්ලා පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් එනවායි කියන. ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි මේ ත්‍රිසංගත සත්‍යයා මහා ලොකු කුසලයක් කරේ නැහැ. මොහු කුමන කුසලයේද මෙච්චර මේ දිගසැප විඳින්නත් නැවත මේ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්නටත් තියෙන කුසලය මොකද්ද කියලා ඇහුවා. බුදුහාමුදුරු සඳහන් කරනවා ආනන්ද බුදුවරේ කෙරෙහි ඇති කරගත්තු මේ ප්‍රසාදියම තමයි මොහුට මේ තරම් සැපගෙන දෙන්න හේතුනේ කියලා. පින්නතුලි මේ වගේ උත්තරීතර සත්‍යයකට පත් වෙච්ච උත්සමයේ කෙරෙහි ප්‍රසාදයක් ඇති වෙනවා නම් ත්‍රිසංගත සත්‍යයට මේ ප්‍රසාදය පින්නතුනි මේ තරම් සැපගෙන දෙන්න හේතු වෙන කාරණයක්. විමානවස්තු කියන ගාථාවල පින්නතුනි විමානවස්තු කියන කුද්දකනිකාය ග්‍රන්ථයේ සඳහන් වෙන එක්තරා කතාවක්. සමහර දුකී දුප්පත් අය ඇතැම් විට මුහුදු වෙරළ යන ගමන් කෛත්‍යයක් විදිහට දාගමක් හදලා කැලේම තියෙන මලකේ චෛත්‍යෙට පූජා කළා. අනේ මේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධාතු තියෙන චෛත්‍යයන් නේද කියන අදහසින් පූජා කරලා ඒ වැලිගොඩ ගහලා ඇති කරපු චෛත්‍යෙට පූජා කරපු මලෙන් පින්නතුනි බොහෝ කාලයක් මහත් විසුරුවක දෙවියන් වෙලා කැප සම්පත් ඉඳලා තියෙනවා. දැන් අපි ඇතැම් විට මේ කාලවල චෛත්‍ය වඳිනකොටම සැක ගන්න මේ වගේ ධාතු මහන්සලා තියෙනවද නැද්ද නේද? පින්නතුනි කිසිසේත් මේ හොයන්නේ නැහැ. බලවත් ශ්‍රද්ධාවක් ඇති කරගන්නේ මේකේ 13 වහන්සේ නෙවෙයි මේ බුදුහාමුදුරම වැඩින්න නැගෙන හැංගීමෙන් ගහක් ගලකට හරි මනක් පූජා කරන්නේ. ඒ ඇතිවන ප්‍රසාදය පින්නතුනි සතර භාව එක්තරා එක ආත්ම භාවයක දිහකට විතරක් නෙවෙයි. සතර බොහෝ කාලයක් සමන්ට සැප විපාක වෙන දෙන්න හේතු වෙනවා. ලෝකෙ කිසිදු උත්සමයක මේ වගේ ප්‍රසාදයකට මේ වගේ ගෞරවයකට සම්මානයකට ලක් වෙන්නේ නැහැ. ඒ තරම් ගුණ සමුදායක් බුදුරජාණන් වහන්සේ තුළ තිබුණා. ඒ තරම් උත්තමයේ ගුණ සමුදායක් තීකිරිය මාත්‍රෙන් හෝ පිනතුනි සතර බොහෝ කාලයක් සැප විපාක ගෙන දීමට හේතු වන බලවත් කුසලයක් ඒක. මෙයන් අහලට සත්තමානවක ගැන අපි පාසල යනකොට සජ්ජහන කරන ගාථා තියෙනවා නේද? යෝ අරතම් පවරෝ මනුජේසු සක්‍ය මුනි භගවා කතචිච්චෝ ආරගතෝ බලගිරිය සමන්ගේ සංසුගතං අරණක් සමුපේමි කියලා ගාථා කීපයකට කියනවනේ පාසල ඇරෙනකොට. සින්නතුනේ මේ ගාථාවලින් කියන්නේ අර චත්තමානවට කියපු ගාථා. චත්තමානවක කුමාරයා දිනක් තමන්ගේ කහවන පොදියක් අරගෙන කැලේ මාර්ගෙන් ගමන් කරනකොට බුදුහාමුදුරු දැනගත්ත මේ කුමාරයා දිනම මිය යනවායි කියලා. උන්වහන්සේ උත්සාහ කළා මරණයෙන් වළක්වන්න. නමුත් මේ කුමාරයා මරණින් වළක්වන්න පුළුවන් කෙනෙක් නොවේ බව උන්වහන්සේ තේරුම් ගත්තා. උන්වහන්සේ මොකද කළේ? මේ කුමාරයා වඩින මාර්ගයේදී කුමාරයාට තේන්න වැඩ සිටියා. මේ කුමාරයා බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා වැඳලා කතා බහ කරලා බොහොම සතුටින් පිටත් වෙලා යන හදනකොට බුදුහාමුදුරු ගාථා තුනක් කියනවා. මේ ගාථා තුනෙන් කියවේ පින්නතුනි බුදුහාමුදුරන්ගේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කියන මේ පුනරුවන්ගේ ගුණය මේ ගාථා තුනෙන් තියෙනවා. සමහර අය හිතන මේ ජේසුස්වහන්ස ගැන කියන්නේ කියලා නේද? ඉස්කෝල යන කාලේ සමහර අපිට එහෙම හිතෙනවනේ. ජේසුස්වහන්ස ගැන නෙමෙයි පිනතුනේ මේ කියන්නේ. මේ කියන්නේ පෙරවණේ ගැන ගුණයි මේ තියෙන්නේ මේ ගාථා තුනේ. එතකොට මේ ගාථා කියලා පිනතුනේ ගාථා ටික සජ්ජහනා කරමින් මේ කුමාරයා අර වනගත මාර්ගින් ගියා. යනකොට සොරු කණ්ඩායමකට අහුවෙලා මේ කුමාරයා ගතේ තියෙන මේ කාවන පොදි ගන්න ඕන නිසා මේ කුමාරයා ඝාතනය කළා. මරණාසන මොහොත ළඟ වෙච්ච අවස්ථාවේදී පින්නතුනි අපි අය නම් බොහෝ විට උත්සාහ කරන්නේ තව මොහොතක් හරි ඉක්මනින් ජීවත් කරවන්න. නමුත් ලෝකය ගැන දන්න සසර ගැන අවබෝධයක් තියෙන බුදුරජාණන් වහන්සේ තව මොහොතක් හරි වැඩිපුර ජීවත් කරවීමට මේ උත්සාහ කළේ. ඒ පුද්ගලගේ යන තැන සුවපත් කරන්න. මේ කුමාරය අර බලවත් ශ්‍රද්ධාවකින් නික්මෙච්ච නිසා ඉතාම ශ්‍රද්ධාවෙහිට පිහිටුවාගෙන ඉක නිසා අපේ ජීවිත අස්තිතපත් ලක්ෂණිකව පිහිටුනේ දිව්‍ය ලෝකයේ දෙවියෙකුට ඉපදුනා. ඉපදුනා විතරක් නෙවෙයි ඒ ජීව විමානය සමගම නැවත බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා වන්දනා කළා. බුදුහාමුදුරහණෝ මේ කවුද වන්දින්නේ කියලා. මේ චත්තමානෝක දිව්‍ය පුත්‍රයා කියනවා ස්වාමීනි දැන් මේක ටිකකට කලින් ඔබතුමාට වැඳලා කියපු ඔබතුමාගෙන් ගාතහගෙන කියපු මේ සත්ත කියන මේ කුමාරයා මෙහා වෙ කියලා. දැන් මේ කුමාරයා ජීවිතස්සිත පස්සේ ඔහුගේ මරණය ඔහුගේ දෙහිය තාම පාරේ තියෙනවා. දැන් අපේ ඇත්තනම් මේ මරණය අල්ලගෙන අඬයි බෑ ගහන්නේ. අර කුජිනේක එතන මත්දැරියා ඊට වඩා ඉහළ තැනක් ලබා ගත්තා. ඊට පස්සේ ඒ ශරීරය තමයි බුදුහාරුම් වෙන්න ආවේ. පින්නතුනි ඔහු සමන්ගේ ප්‍රසාදය ප්‍රකාශ කළා. ඒ විතරක් නෙවෙයි බලන්න මේ පින්නතුනි විමානවත්තු කියන ග්‍රන්ථයේ මේ ගාථා ටික ඔක්කොම තියෙන මේ ගාථාත් එක්කම ඔහු බුදුහාරුගේ ප්‍රසාදය සඳහන් කරපු ගාථා සඳහන් වෙනවා. පින්නතුනි මෙන්න මේ වගේ ප්‍රසාදයක් දෙනවා. අපි බොහෝ විට සතර ගැන අවබෝධයක් නැති නිසා මේ ශරීරය විතරක් ස්ථිර වෙලා තියෙනවා. මේ ශරීරය විතරක් කොටු වෙලා අපේ නිවසින සම්යුක්තම ඥාතින් විතරක් කොටු වෙලා අපි ඉතාම මානසික පීඩාවෙන් මේ කාලය ගත කරන්නේ. අපට මේ ධර්මය ගැන සතර ගැන අවබෝධයක් ලැබෙනවා නම් පිළිතුරු මේ සීමා සංවේදයන් සියල්ලක්ම අපේ ඉක්මවල යනවා. සත්‍යයන් ගැන මීට වඩා අපි කරුණාවෙන් හිතන ගන්නවා. මීට වඩා අනිත් සත්‍යයන් කෙරෙන් ඇති වෙන අඩුපාඩු කම් ගැන අපි උපේක්ෂා සාගත වෙනවා. අනිත් සත්‍යයන්ගේ දිනු අවියස අපේ මුදිතාවුනි ඇති කර ගන්නවා. සතර ස්වභාවය ගැන අපි යම් කිසි මාත්‍රයකින් හරි බුදුදහම ඔස්සේ අවබෝධයක් තියෙනවා නම් එනිසා මෙන්න මේ වගේ පින්වත්නි සතර යන සත්‍යංගයේ ස්වභාවය තේරුම් අරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරපු පළවෙනි අනුශාසනාව තමයි අප්ප පාපස්සකරණම් පව් කරන්න එපා. පව් කරන එක පින්වත්නි වරේ කුණවහන්සේ දේශනා කරන ඉතාම ප්‍රබල උපමාවක්. යම් කිසි කෙනෙකුගේ ඇසෙන් රූපයක් බලලා රාග ආදී ක්ලේශයන් නැති වෙනවා නම් ඒ රූප බලන්නට වඩා හොඳයි ඉතාම වස්තිච්ච යකඩ කෑල්ලක් අරගෙන ඇස් දෙක හොඳට පිරිමැද ගන්න කියලා. ටිකක් තර උපමා. නමුත් අතර ස්වභාවය දැන බුදුහාමුදුරුවෝ බුදුවරුන්ගේ උපමා මේකයි. රූපයක් දැකලා ඒ රූපයෙන් රාග දේශ ආදී කෙලෙසුන් නැති වෙනවට වඩා හොඳයි ඒ ඇසින් රත් වෙච්ච ගිනියම් වෙච්ච යකඩ කෑල්ලක් අරගෙන ඇස් දෙක පිස තියලා ගන්න කියලා. මොකද ඒ යකඩ කෑල්ලෙන් ඇතිවන වේදනාවෙන් ඇති වෙන වේදනාවේ ඵලයේ උපරිම වුණොත් මේ ජීවිතේ නැතිවීමට විතරක් හේතු වෙන්න පුළුවන්. නමුත් ඒ ඇතෙන් ඇතිවන ක්ලේශය තුලින් ජනිත වන කර්ම විපාකයේ පින්තුනි එක ආසභාවයකට නෙවෙයි කල්ප ගානකට හේතු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කන පිළිවෙල වටිනම දේශනා කරනවා. කණේ යම් කිසි ශබ්දයක් අහලා රාග දේශ ආදී ඇති කරගන්නට වඩා හොඳයි ඉතාම සීනු වෙච්ච උලකින් රත් වෙච්ච සීනු උලකින් යකඩ උලකින් කනට අරගන්න හිට වඩා හොඳයි කියලා. ඔයගෙ හැම ඉන්ද්‍රියයකටම ඔයගගේ උපමා දේශනා කළ තියෙනවා. මේ වගේ පින්වත්නි උන්වහන්සේ සතර ගැන අවබෝධයෙන් යුක්තව මේ දේශනා කරන්නේ. එනිසා පළවෙනි අනුශාසනාව තමයි බුදුවරයෙක් කිය අකුසල කර්ම කරන්න එපා කියන එක. සම පාපස්ස කරනම් අවු කරන්න එපා. අනිත් පැයට හිංසාව පීඩාවක් වන ඒ වගේම තමන්ගින්ද නරක කරගෙන කරන දේවල් වලින් හැකි තාක් අයින් වෙන්න. ඒකයි පළවෙනි අනුශාසනාව. දෙවෙනි අනුශාසනාව තමයි පිළිතුරු නිය කුසල සෝප සම්මදා කුසල කරන්න පින්කම් කරන්න. දැන් මේ කුසලයක් පිනක් එකද නැද්ද කියන වාද අපේ සමාජෙම වතුරට තියෙනවා. එහෙනම් වාග් වෙනා මේක වරදවා තේරුම් ගන්න තියෙන්නේ. කුසල මූලයන්ගෙන් තමයි පිළිතුරු පින් හටගන්නේ. ඈ කුසල මූල සහ අකුසල මූල කියන මූල හයක් තියෙනවා. මේ මූලවලදී පුණ්‍ය මූල කියන එකක් නැහැ. පින්කම් කියන මූල නැහැ. මුල් හයයි තියෙන්නේ. කුසල පැත්තේ තුනයි අකුසල පැත්තේ තුනයි. කුසල පැත්තේ තුන තමයි අලෝභ ආදෝ සමෝහ, අකුසල පැත්තේ මුල් තමයි ලෝභ දෝස මෝහ. ඒතකොට මේ කුසලයෙන් ඇතිවන කුසල මූලයෙන් ඇතිවන ප්‍රභේදයක් තමයි පුණ්‍ය කියලා කියන්නේ. එක කුසලයක් තියෙන පුණ්‍ය වෙන එක කුසලයක් තියෙන කුසලයක් නොවන එක. ඔකේ ප්‍රභේදය. ඒ නිසා කුසලයයි තියෙන එකද නැද්ද කියන එකට ඕ නැහැ කියලා උත්තර දෙන්න බෑ. ඒක සංකීර්ණ ප්‍රශ්නයක්. සමාන ප්‍රශ්න තියෙන ඕද නැද්ද කියලා උත්තර දෙන්න බෑ ඒකයි. දැන් හැමදෙනාම හිතන්නේ ත්‍රිකෝටික විදියට උත්තර දෙන්න පුළුවන් දෙයක් කියලා. බුදුදහමේ චතුර්කෝටිය දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ කෝටි කියන්නේ අන්තය කියන එක. අන්ත දෙකක් නේ බුදුදහමේ අන්ත හතරක් දේශනා කරලා තියෙනවා. අන්ත හතරක් දේශනා කළා. ඒ අන්ත හතරක් ප්‍රතික්ෂේප කළා. අන්ත හතරක් ඉක්මෝල යන ධර්ම තමයි බුදුදහම කියලා කියන්නේ. පින්නතුනි මෙන්න මේ ගමනේදී දෙවෙනි අනුශාසනාව තමයි අපිට කරන්න කියන එක. ඒ කියන්නේ අකුසල බොහෝ විට කරන්නේ උච්ඡේදවාදී ඉන්න අය. මරණයෙන් පස්සේ ඔක්කොම අවසන් මේ කර්ම විපාක විඳින්නේ නැහැ කියලා විපාක ලැබෙන්නේ නැහැ කියන ආකල්පයෙන් තමයි බොහෝ දෙනා අකුසල කරන්නේ පාපයන් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ මූලික අභිලාෂය වුණේ මේ නියත මිත්‍යා දෘෂ්ටි ඉන්න අයට කම්මසකට සමාධියට ඇති කළ දෙන්නට. ඒ කම්මසකට සමාධියෙන් තමයි පිණුසිනු පුද්ගලයා අකුසලෙන් මිදලා කුසල පැත කරන්නේ. කුසල කරන ඊට පස්සේ දානමයන් පුණ්‍ය කිරියවත් වූ සීලමයන් පුණ්‍ය කිරියවත් වූ භාවනාමයන් පුණ්‍ය කිරියවත් වූ ආදී වශයෙන් දැක් වෙන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යස්කයන් හොම් කරනවා. ඒ පුණ්‍යස්කයන් කරනකොට පින්නතුනි මෙලොව වශයෙන් ජීවිතය සඵල වෙනවා. අර කලදර බාහිරින් එන ඒවා තියෙනවා මුවන්තරට අඩු වෙනවා. ඒ වගේම සසර ඉපදෙන අවස්ථාවලදී හොඳ දරුවන් ලැබෙනවා, හොඳ ස්වාමි භාර්යාවන් ලැබෙනවා, හොඳට වස්තුව ලැබෙනවා, හොඳ රෝග සම්පත්තියක් ලැබෙනවා. මේ උමාත්‍යවල අපට සසරෙදි ලැබෙනවා. මේ ලැබෙන දෙයෙන් මේ අද ලැබිලා තියෙන තේ කුසලේ විපාකේ. මේ කුසලේ භුක්ති විඳින අවස්ථාවේක. ඇතැම් විට පොඩි පොඩි අඩුපාඩුම් තියෙනකොට පින්නොත්ින් අපට හිතෙනවා අනේ අපට පින් නැහැ, අපි හුඟා පවවරු වෙයි කියලා. කිසි විටකත් පින්නොත්ින් එහෙම හිතන්න හොඳ නැහැ. මේ අපි පිනේ උපරිමයේ භුක්ති විඳින අවස්ථාවක් මේක. බුදුහාමර දේශනා කරන යම් කිසි කෙනෙක් උපතින්ම අත් දෙකයි පාද දෙකයි යන්නේ වෙලා අවුරුදු 100ක් එක තැන තමන්ගේ මල මුත්‍ර වගුරුවගෙන අවුරුදු 100ක් මේ මනුස්ස ලෝකෙින් පිටියත් හොඳ බුද්ධියක් ඇතුව බුද්ධෝත්පාද කාලයක ඉන්නවා නම් ඊ තැනකට ඒ ලැබිච්ච අවස්ථාවත් බොහොම වාසනාවක් සම්පන්න අවස්ථාවක් කියලා. අත් දෙකයි පාද දෙකයි හතර මහිමි වෙන කඳ විතරයි දෙන්නේ. අවුරුදු 100ක් එක තැන ඉන්නවම උහු. ඒ ඉන්නේ නිකන් නෙවෙයි කෙනෙකු හරියට උපස්ථාන කරන්න කෙනෙකුත් නැහැ මල මුත්‍ර එක තැනම වගුරුවගෙන ඉන්නේ. නමුත් බුද්ධෝත්පාද කාලේ කැමෙන්නේ ඉන්නේ. හැබැයි හොඳ නුවණකුත් තියෙනවා. හොඳ නුවණක් සහ බුද්ධෝත්පාද කාලයක පින්නතුන් මෙවැනි අනතුරකට පත්තිල ජීවත් වීමත් ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා සඳහන් කරන්නේ. එහෙනම් පින්නතුන් අනිත් ගැටලු ගැන කිසිම ගැටලුවක් නෑ අපරේ ජීවිතේ නම්. ස්වාමි බහරියවන් පිළිබඳවත් වෙන ගැටලුවක් හෝ දරුවන්ගේ තියෙන ගැටලුවක් හෝ දරුවන් නොලැබීම තියෙන ගැටලුවක් හෝ ලැබෙච්ච දරුවෙක් නැතිවීම හෝ මේව ලොකු ගැටලු නෙවෙයි පින්නතුන්. ඒ සියල්ලම වඩා අපි මහත් වූ නිධානයක් ලැබලා තියෙනවා. මහා වස්තුවක් අපි ලැබලා තියෙනවා. ඒ තමයි සද්ධර්මය. මේ සද්ධර්මය ලැබුණා විතරක් නෙවෙයි, මේ සද්ධර්මය හැසිරෙන්න පුළුවන් හොඳ මානසිකත්වයක් අපි ලබා ගන්න තියෙනවා. ඒ වගේම සේරුවන කෙරේ ප්‍රසාදය ඇති කළ අර ගවයා අර බුදුරජාණන් වහන්සේ කෙරේ බලවත් ප්‍රසාදයක් ඇති කරගෙන උන්වහන්සේගේ දෙපා පිරමැදීම තුලින්ම අරතරන් මහා භාග්‍ය සම්පත්තියක් ලැබිලා තාමත් ඔහු සුගතිය කාලේ ගත කරන තාමත් චාතුමාරාජික දිව්‍ය ලෝකයේ ඇත්තේ. ඒත් මෙවැනි සත්‍යයන් පිළිබඳව කතාවලින් අපට පේන පින්නතුනි කොයිතරම් සතරක අපට මග වියදම් රැස් කරගන්න පුළුවන් අවස්ථාවකද මේ අපි ඉන්නේ. ඒ නිසා පින්කමක් කොහේ හරි සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම යන හොයාගෙන යන්න. තමන්ගේ ඥාතිවරයෙක්ගේ හිතවතෙක්ගේ ගෙදර පින්කමක් කරනවා නම් දානයක් දෙනවා නම් යන්න සහභාගී වෙන්න. දැකලා සතුටු වෙන්න. දානි ටිකක් බෙදල සතුරු වෙන්න. තමන් ගෙලන් කරන්න ඕනේ නැහැ. තමන් ගෙලන්න කරා දැකල සතුරු වෙන්න. දානි දෙන කොතන හරි තැනක් තියෙනවා නම් ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් මට්ටමින් දෙයක් වියදම් කළා. පින්නතුනි මේ ලැබෙන භාග්‍ය සම්පන්න අවස්ථාව අපි අහිමි කරගන්න හොඳ නැහැ. බොහෝ දෙනාට නුවණ මඟ නිසා හරියට සිහිය පිහිටුවාගෙන කුසලයට යොමු කරන්න තරම් සතියක් නැති නිසා බොහෝ විට ඇතැම් විට අපට තියෙන මේ භාග්‍ය සම්පන්න අවස්ථාව අහිමි කරගන්නවා. ඒ නිසා පින්නේ බොහෝ සත්ත්ව පින්නට බරව නිතර අපි ඉන්නට ඕන මේ අපි එවැනි පින්නට කර්ම ශක්තිය භුක්ති විඳින අවස්ථාව. නමුත් බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ කුසල කර්ම ශක්තිය ඉක්මවන යන විදිහ තවත් අනුශාසනාවක් කරනවා. මොකද අනුශාසනාව පටිච්ච පරියෝධකන. පින්නතුනි හිත පිරිසුදු කරගන්න කියන කාරණේ. කුසල කරලා විතරක් බෑ පින්නතුනි අපිට මේ තෘප්තිමත් වෙන්න. දැන් මේ අතීතයේ කරපු කුසලයකින් සැප විපාක භුක්ති විඳින අවස්ථාවක් අපි. නමුත් අපේ ජීවිතයේ මේ සැප විඳින්න ඉන්න අවස්ථාවකදී වුණත් පින්නතුනි අපේ සමීපතම ඥාතියෙක් මියගිය අවස්ථාවකදී හෝ වේවා. සමීපතම ඥාතියෙක් ලෙඩ වෙච්ච අවස්ථාවකදී හෝ වේවා. ඒ වගේම තමන් ළඟ වෙච්ච අවස්ථාවකදී තමන් මහලු ඉලෙක්ට්‍රන් වල අවස්ථාවකදී මේ ඇති වෙච්ච දුකෙන් නිදහස් වෙන පිළිතුර අර කුසලයට පුළුවන් කමක් නැහැ. අර කුසලස්ස උපසම්මදාන වෙන කරුණෙන් ඒ පදණයෙන් විතරක් අපිට බෑ. එතකොට අකුසල කරපු කෙනාට විඳින අකුසල අමිහිරි විපාක දුකයි. කුසල කරලා කුසලයේ ඵලය වෙනස් වෙනකොට ඒ කුසලයේ ඵලය සමාත අහිමි වෙනකොට ඒ කුසලෙන් ජනිත වෙච්ච ඵලය විනාශ වෙනකොට ඒ ඇතිවන දුකෙන් දුකෙන් නිදහස් වෙන්න බුදුදහමෙන් අර වෙනත් දර්ශනයකින් පුළුවන් කමක් නැහැ. කොයිතරම් අපි අධ්‍යාපනයක් ලැබලා තිබුණත් කොයිතරම් අපි ඉහළ රැකියාවක් කළත් කොයිතරම් අපට ඉහළම ධනයක් අපිව තැන්පත් කරගෙන තිබුණත් පින්තුනි මතක තියාගන්න මේ ඥාති වියෝවන් වලින් මේ ලෙඩ දුක් මහලු වීම ආදී මේ ප්‍රිය විප්‍රයෝගයන්ගෙන් අප්‍රිය සම්ප්‍රයෝගයන්ගෙන් ආදී වශයෙන් ඇතිවන මේ දුකෙන් නිදහස් වන්නට අර සම්පත් වලින් අපට පුළුවන් කමක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අතීතයේ කුසලයේ විස්තිපාක හැටියට මේ වගේ හොඳ මනුස්සාත්මභාවයක් ලබන්න පුළුවන්, හොඳ දූ දරුවෝ ලබන්න පුළුවන්, හොඳ ඥාති මිත්‍රාදීන් ලබන්න පුළුවන්, හොඳ රැකියාවක්, හොඳ ගියක් දොරක් ඉඩමක් හඩමක් ලබන්න පුළුවන්. නමුත් ඒ ඇති වෙච්ච සම්පත් තමයි අහිමි වෙන දවසක් එනවා. ඇතැම් විට සමන්ට කලින් තමන්ගේ අම්මා තාත්තා මිය යන පුළුවන්. ඒ වගේම සමන්ට කලින්ම දූ දරුවන් තමන්ගේ ජීවිතයෙන් සමු ගන්න පුළුවන්. එහෙම නොවුනත් පින්නතුනි ඒ සියලුම සම්පත් තිබෙද්දී තමා හදපු නිවසේම තමාගේ මරණ අවස්ථාවේ තමට නික්මලා යන සිත් සිද වෙනවා. ඇතැම් විට අවුරුදු ගානක් ජීවිතය දන් කරලා ඉඩකඩම් අරගෙන ඇතැම් විට අවුරුදු 50කට 60කට ණය අරගෙන ගෙවල් හදලා ඒ gedara දිම පින්නතුනි අපි අවසන් කරු සිද කරන් සිද වෙනවා. කොයි තරම් සංවේගයක්ද මෙන්න මේ දුකෙන් පිනුතුනේ නිදහස් වන්නට අපි එදිනදා කරන සාමාන්‍ය පිනකින් විතරක් අපට පුළුවන් කමක් නැහැ. මේ එදිනදා කරන පින්කම් වලින් ඇතැම් විට අපි මරණයෙන් පස්සේ සුගතිගාමී කරවන්න පුළුවන්. ඒ පිනෙන් ඇති වෙන ඇතැම් විට ජීවිතයේ අවසාන කාලයේ යම් සතුටක් ඉන්න පුළුවන්. ඒ පිනෙන් නැවත අනාගතයේ හොඳ සැප විපාක ගෙන දෙන්න පුළුවන්. නමුත් මේ එන පින්නතුනේ මේ දුකෙන් නිරුත වීමට දුකෙන් නිදහස් වීමට මේ කරන සාමාන්‍ය පිනකින් පුළුවන් කමක් නැහැ. ඒ දුකෙන් නිදහස් වන්න නම් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිච්ච සමුප්පාදයේ මුල් වෙච්ච චතුරාර්ය සත්‍ය තේමා කරගත්තු සම්මා දිට්ඨිය පදනම් වෙච්ච අවබෝධයක් අපි ලබන්නට ඕන. පටිච්ච සමුප්පාදය කියන එක තේරුම් ගන්නට ඕන. මෙන්න මේ පටිච්ච සමුප්පාදය තේරුම් කළ දෙන්නේ බුදුහාමුදුරු උත්සාහ කරේ. මේක ටිකක් අමාරු තේරුම් ගන්න එක. නමුත් අමාරුවෙන් හරි පින්නතුනි මේකයි අපි තේරුම් ගන්නට ඕනේ මේ දුක ඇතිවීමේ මූලික හේතුව මෙතේ. මොකක්ද හේතුව? ඇත්ත නැත කියන අන්ත දෙකින් අපි දුර වෙන්නට ඕන. දැන් අපි එකාටකින් කියන දැන් සත්‍යයක් ඉන්නවද කියලා හවුදින් කොහොමද කියන්නේ අපි? දැන් අපි මේ සත්‍යම පේනෝනේ. අපි සත්‍ය වශයෙන්ම සත්‍යයක් ඉන්නවද කියලා හවුදින් කොහොමද කියන්නේ අපි? අපි කියන්නේ නැහැ කියලා නේ. නැද්ද කියලා හවුදින්? ඔව් නැහැ කියලා කියන්නේ නේ. පින්නතුනි මේ දෙකම අන්තමි. ඇත කිව්වත් නැත කිව්වත් දෙකම අන්ත. මේ ඇත හෝ නැත කියන අන්ත දෙකේ ඉන්නකම් පින්නතුනි අපිට මතක තියාගන්න පටිච්ච සමුප්පාදය තේරුනේ නැහැ. මේ අන්ත දෙකේ ඉන්නකම් අපිට පින්කම් කරන්න පුළුවන්, මහා පින්කම් කරලා කල්ප ගණන් සුගති වෙන සුගති ගාමි වෙන්න පුළුවන්. ඒ වගේම සමතේ දිනු කරලා අසංඛ්‍ය කල්ප ගණන් අරූපාවචර බ්‍රහ්මලෝක වල නම් ඉන්න පුළුවන්. නමුත් දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වන්න නම් මේ ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙන්නට ඕන. බුදුදහමේ තියෙන පටිච්ච සමුප්පාදය ගැන කරුණ තේරුම් ගන්නට ඕන. හේතුව තියෙනකොට ඵලය තියෙනවා, හේතුව නැති වෙනකොට ඵලය නැති වෙනවා කියන කාරණය. මේක තමයි අවබෝධ කරගත්තු ප්‍රධානම කාරණය. මොකද පින්නතුනි මේ කියන්නේ දැන් අපිට සත්‍යයක් කියන එක ඇසෙන් රූපයක් දැක්කනම්, කනින් ශබ්දයක් ඇහුවනම්, නාසයෙන් ස්පර්ශයක් ලැබුණා නම් මේ හැම දෙයක්ම පින්නතුනි ක්ෂණික වෙති වෙනවා, ක්ෂණිකව නිරුත් වෙනවා. මේක තමයි සිද්ධාන්තය. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි හිතාගෙන ඉන්නවා අතීතයේ තිබිච්ච රූපයක් දැන් මේ වර්තමානයේ දැක්කා, වර්තමානයේ දැන් දකින රූපය අනාගතයට යනවා කියලා. මේ අංක දෙකක්. අතීතේ රූපෙ මෙතෙන්ට ආවා කියන අතීතී අංකයක ඉන්නවා. වර්තමානයේ දැන් තියෙන රූපය මට හිතන් දකින්න පුළුවන් කියලා හිතනවා. දැන් මේ පිටු තුන ගෙදර ඉඳලානේ ආවේ. දැන් හිතන්නේ ගෙදර තියෙයි කියලා නේද? ඊට පස්සේ තාම හිතනවා දැන් සිල් පවරණය කළා ඒකද යන පුළුවන් කියලා හිතන් ඉන්නවා. මේක තමයි සාමාන්‍ය අපි හිතන් ඉන්නේ. නමුත් වෙනතුළු යථාර්ථය මේට වඩා වෙනස් දෙයක්. යථාර්ථය නම් මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයත් එක්ක ඒක ලැබුණ අවස්ථාවේදී හේතුක තියෙනකොට තියෙනව නැති වෙනව නිරෝධ වෙනවා. අපි මේකට නිතර සඳහන් කරන උපමාවක් දෙන කණ්ණාඩි උපමාව. කණ්ණාඩියක් ඉස්සරහට අපි තියහම අපට රූපය පේනවා. ආලෝකය, දර්පණය, අපේ රූපය කියන මේ කරුණ තුන එකතු වීමෙන් අපට රූපයක් පේනවා. ඒ රූපයේ පින්තුනේ කණ්ණාඩි ඉස්සරහට එන ඉස්සල තිබුණ දෙයක්. අපි ඒ කණ්ණාඩිය ළඟට රූපය බලන්නේ ඉස්සල අපේ රූපය තිබුණ දෙයකින්. රූපේ නැණි. ඔව්. එතකොට කණ්ණාඩියේ ඉඳලා අපි ඉවත් වෙනකොට මේ රූපේ මොකද වෙන්නේ? ඒ රූපේ නැති වෙනවා නේ? අන්නේ අත්දැකීම තමයි පින්තුනේ අපේ ජීවිතයේ සමස්ත අත්දැකීම් සමුදායම. ඇතෙන් රූපයක් දැක්කනම් කණෙන් ශබ්දයක් ඇහුවනම් නාසයෙන් ස්පර්ශයක් ලැබුවනම් නාසයෙන් ගඳ සුවඳක් ආග්‍රහණය කරානම් කයින් ස්පර්ශයක් ලැබුවනම් දිවෙන් රසයක් ලැබුවනම් මනසට දෙයක් ආවනම් මේ ඔක්කොම දේවල් පින්තුනේ මේ සමාන අත්දැකීමක් කියන්නේ. අපිට පින්නතුනි බාහිර ඇස්කන්න ආකාර ඉන්ද්‍රිය වලින් ආරමුණු වෙනවා ඒ වැවිල්ලා අපි වින්දනය කරනකොට ඒක මනෝ විඤ්ඤාණ දිවිලා. දැන් අපි හිතන්නේ දැන් මේ එහෙන් රූපේ දකින්නයි කියලා නේ හිතන්නේ නේද? දැන් අපිට මේ පිටිය දකින්නකොට මේ විදුලි කාන්තාව දකින්නකොට මේ සිවිලම දකින්නකොට හිතන්නේ අපිට මේ පේනවා කියලා නේ? අපි හිතන්නේ නැහැ පේනවා කියලා මේක. නමුත් පින්නතුනි මේ පේන අවස්ථාවලට ඇසේ චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙලා අවසන්. එනිසානේ දැන් අපිට මේක දිහා බල ඇස් දෙක වැහුවත් පේනව නේද? නේද? මේක මලාගෙන ඉඳලා ඇස් දෙක වැහුවත් මේ පෑනෙක පේනවා අපට. ඒ තේන්නේ අන්න ඒක නිසා. ඒ නිසා මේ ළමන අධ්‍යක්ෂින් පින්නුදි සුනිතව ඇති වෙච්ච මොහොතම නිරුද්ධ වෙනවා. කවුරු හරි අපිට ගැහුවටින් ගහලා වේදනාව වෙනකොට අපි කෑ ගහනකොට ඒ වේදනාව නිරුද්ධ වෙලා. අපි දිවෙන් රසයක් ඉඳලා දිව ආග්‍රහණය කරනකොට රසය දැනෙනකොට ජීවහා විඥානය නිරුද්ධ වෙලා අපි මනෝ විඥානය ගිහින්නේ. නමුත් අවබෝධයෙන් නැති අපි පින්නතුනි හිතන්නේ මොකද්ද? මේ අවබෝධයෙන් මේ අවස්ථාවෙම ලබනවා කියලා හිතන්නේ. මෙන්න මේ තුලින් තමයි පින්නතුනි අපි සසරට බැඳෙන්නේ. සසර දේවල් පිළිබඳව අපි ආශාව ඇති කරගන්නේ, මම මගේ වශයෙන් ලං කරගන්නේ, ඒ වගේම ද්වේෂය වශයෙන් ගැටෙන්නේ මෙන්න මේ යථාර්ථයේ තේරුම් නොගැනීම හේතුවෙන්. මේ තුලින් තමයි පින්නතුනි දුක හටගන්නේ. ඒ නිසා මේ දුක නිරුද්ධ කිරීමේ අවස්ථා දෙකක් තියෙනවා බුදුදහමේ හැටියට. කොහොමද? සචිත්ත පරියෝධපනං කියන කාරණය, සිත පිරිසුදු කරගන්නයි කියන කාරණය පළවෙනි පියවර තමයි. පළවෙනි පියවර මොකද්ද? සමතේ. නීවරණ ප්‍රහීණ කිරීම, නීවරණ දුරු කිරීම. නීවරණ දුරු කරනවා කියන්නේ ඥාන මට්ටම දක්වා හිත සමාධිගත කරගෙන ඒ සමාධිගත කිරීමෙන් ඇතිවන චිත්ත පාරිශුද්ධිය. ඒකට සමතය කියලා කියනවා. එතකොට සචිත්ත පරියෝධපනං කියන අවස්ථාවේ මුල් පියවරෙන් කරන්නේ සමතේ දිනු කිරීම නැත්නම් නීවර ප්‍රහින කිරීම. නීවර ප්‍රහින කළ ධ්‍යාන වල නැත්නම් පිට කල්ප ගණන් සුගදීන පුළුවන්. කල්ප ගණන් බ්‍රහ්ම ලෝකෙ ඉන්න පුළුවන්. නමුත් වෙනතුනි ඒ ශක්තිය නැති වෙච්ච ගමම නැවත සසරට එනවා. අනත් සසරම තමයි. නැවත සසරේ ඉන්න ඕහු. දෙවෙනි පියවර පිළිතුරු අනුසය වශයෙන් ඊට යටින් යන කෙලස් ටිකක් තියෙනවා. මෙන්න මේ කෙලස් ප්‍රහීණ කරගන්න තමයි පින්තුනි අපට විදර්ශනා භාවනාව අවශ්‍යන්නේ. විදර්ශනා භාවනාවෙන් කරන්නේ මෙන්න මේ හේතුඵල ධර්ම පෙරමුණ කරගත්තු මේ ක්ෂණිකව ඇතිවීම නිරුද්ධ වීම නොවනින් දකින ස්වභාවය. සම්පේ සංඛාර අනිස්සාති යදා පඤ්ඤාය පස්සති අද නිබ්බින්දති දුක්ඛේ ඒ සමම්බෝ විසුද්ධියා. තමන්ගේ තියෙන මේ සියලුම අත්දැකීම් ටික සත්‍ය සංඛාරානිස්සාති ක්ෂණිකව නිරුද්ධ වෙනවා කියලා නෝනින් දකිනවනම් ඒ සමම්බෝ විසුද්ධියා. මේක නිවන නෙමෙයි පිටු නිවනට මගයි මේ. මේ සමාවිජන මේ දකින මේ ආග්‍රහණය කරන අහන රස විඳින මේ සියලුම අත්දැකීම් ටික වෙනස් වන දේවල් බව අනිත් විභාව නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් කෙසේ නුවණින් මෙනෙහි කිරීම නිවනද? නිවන නෙවෙයි නිවනට යන මාවත. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතහ නිබ්බින්දති දුක්ඛේ ඒ සමාගෝ විසුද්ධිය. මේ වගේම මේ සංස්කාර ටික මේ ලබන අධ්‍යක්ෂීම් ටික දුක් වශයෙන් මෙනෙහි කරන්න. දුක්පත් කියන්නේ අපිට මහා දුකක් අපිට පේන්නේ නැහැ. දැන් දරුවෙක් හිමිනවනම් දුකක් නෙමෙයි බලනකොට. නමුත් දුක ඇති වෙන පින්නතුනේ ටික ටික කල යනකොට. ඒ දරුවා තමා කියන විදිහට නොසිටිනකොට තමා කැමති විභාග පාස්ම වෙනකොට, ලෙඩ වෙනකොට, ඇතැමිට ඒ දුව හෝ පුතා සමන්න කලින් ජීවිතේ සමු ගන්නකොට, ඇතැමිට තමා ජීවිතේ සමු ගන්නකොට ඒ දරුවා දකිනකොට කොන්න දුක ඇති වෙනවා. අන්න ඒ දුක කලින්ම පිනවලින් දැකලා තියෙනවානේ මේ කනාගේ වෙනවා මෙන්න මේ අවස්ථාවේදී මෙතනින් නිදහස් වෙන්න ඕනේ කියලා. ඒ අවබෝධයෙන් ඉතිවත් ඉස්සරහ නිදහස් වන්නේ නැත්නම් අපි එතෙන්දි මුලා වෙලා ආයුෂ මනස්කාරයෙන් එතෙන්දි හඬනවා වෙනසෙනවා. එනිසා මතක තියාගන්න මේ දුක් වෙන හේතු රාශියක් මේ තියාගෙන ඉන්නේ කෙනෙක් අලුතින් හඳුනාගත්තාය කියලා කියන්නේ. අපි හිතනවා හරි සතුටක් නේ අලුත් යාළුවෙක් හඳුනාගත්තා යාගේ දුරකථන අංකයක් ගත්තනේ අපි හරි සතුටුයි දැන් ඊයත් එක කතා කරනවා නේද? ඇතැම්ක දුව එක්ක පුතේ ඉපදුනහම අපි හරියට සතුටු වෙනවා නේ දරුවෙක් ඉපදුනා දැන් කොච්චරනම් හොඳද කියලා. ඥාතියෙක් හඳුනාගත්තාම සතුටු වෙනවා. ඒ ඥාතියාම ඒ දරුවාම ඒ හිතවස්සාම වෙනස් වෙනකොට වෙන් වෙලා යනකොට අපි කොච්චර හඬනවද නේ? පින්නොතින අපි හඬන්න ඕන කොයි වෙලාවෙද? හඬන්න ඕනේ කොයි වෙලාවෙද? ඉපදෙනකොට පින්නොතින හඬන්න ඕන. අපි බොහෝ වෙලෙ ඉපදෙනකොට සිනහසෙනවා නේ? ළමයෙක් ඉපදෙනකොට මුළු ගමක්ම සතුටු වෙනවා. ගමක්ම සතුටු කරමින් තමයි ළමයෙක් ගම උපදින්නේ. නමුත් ඒ ළමයා ගමෙන් නික්මලා යනකොට මරණයට පත් වෙනකොට මුළු ගමක් හඬවමින් යනවා. පින්නතුනි සැබෑලෙසම අපි හඬන්නට ඕනේ එයා අපිට මුණගැහෙක මුල් අවස්ථාවේදී. ඇයි ඒ? අනේ මේ ඉපදුනේ ලෙඩ වෙන කෙනෙක් නේද? ලෙඩ වෙන සත්‍යයක් නේද? මෙයා මහලු වෙනවා. මෙයා මරණයට පත් වෙන කෙනෙක් නේද? අපිට මුණගැහුනේ. මේ දුක් ටික මෙයාත් එක්ක ඉන්නවා නම් අනාගතේ මේ ටික අපිට බෙදා හදාගන්න සිද්ධ වෙනවා නේද කියලා යනන්න ඕනේ. යා නික්මලා යන අවස්ථාවේදී ඇතැම් විට හිතන්නට ඕන අනේ මේ මෙයා ස්වභාවයට තියෙන දුකෙන් හරි මෙයා නිදහස් වුණා නේද කියලා. මේ ශරීරයටයි ලෙඩ දුක් වලින් මේ මහලු වීමෙන් මේ මරණයෙන් හරි නිදහස් වුණා නේද කියලා ඒකට පොඩ්ඩක් හිනා වෙන්න. ඒ වැඩ කරන් තියෙන විනාශනයක. ඒ නිසා කෙනෙක් හැම වෙච්ච අවස්ථාවකදී හෝ වේවා කෙනෙක් ඉපදිච්ච අවස්ථාවකදී හෝ වේවා විනාශීම නෙමෙයි කළ යුත්තේ. මේ යථාර්ථය තේරුම් ගැනීම යන්නේ ඉක්මලා යන අවස්ථාවේදී ටිකක් සැනසෙන්න. ඇත්තටම මහා ලෙඩක් හැදිලා එක්තැන් වෙලා ඉඳලා කෙනෙක් මේ යනකොට අපිට නිකන් සතුට වෙනව නේද කොහොමවත් නේ? අනේ දුක නිදහස් වුණා නේද කියලා උපේක්ෂාවක් ඇති කරගන්නවා අපි. අන්න ඒ ස්වභාවය ඇති කරගන්නට ඕනේ අපි. මෙන්න මේ ස්වභාවයෙන් පින්නතුනේ අපි මේ අභියෝගයෙන් ජය ගන්න නම් ඒකට මාවත බුදුහාමර පැහැදිලිවම දේශනා කරලා තියෙනවා අපට. එනිසා මෙන්න මේ හේතුඵල ධම නුවණින් දැකලා තේරුම් ගන්න මේ අපි ඇති කරගත්තු දුක් සමුදාය මේ බාහිරෙන් ඇති වෙච්ච දෙයක් නෙමෙයි අපට. තනි කරම අපි මානසිකව වර්ධවා තේරුම් ගැනීම තුනි හැදුනේ මේක. ඒ නිසා තමයි පටාචාරාව කිතා ගෝතිම වැනි අය තමන්ගේ දරුවන්ගේ වියෝයෙන් දැන් පටාචාරාව කියන්නේ මරණ හයක් ඇති වෙච්ච කෙනෙක්. තමන්ට තිබෙච්ච මුළු සියලුම සම්පත් අහිමි වුණා. දෙමව්පියන් සහෝදරයා තමන්ගේ ස්වාමියා දරුව දෙන්නා එක විට මරණ හයක් සිදු වෙච්ච කාන්තාවක් මේ. කිතා ගෝතමිය තමන්ගේ එකම දරුවා අහිමි වෙලා දරුවා මරණයට පත් වුණාද කියලා විශ්වාස කරන්නේ නැහැ. බහු පුත්‍රිකා කියලා කාන්තාවක් හිටියා තමන්ගේ දරුවෝ 14 දෙනෙක් ඉතිරි 14 දෙනාම සැලකුවේ නැහැ. දැන් අපි හිතන්නේ දරුවා හොඳට හිටියොත් සැලකයි කියලා. තමන්ට ඒක සැලකන්නේ නැහැ. ඒ වෙනි අවස්ථාවක පින්නතුනි අර කියන්නක මත්තරලා ආපු ධර්මයට ආපු අය පින්නතුනි සැනසුනේ ධර්මයේ. ධම්මං විනානක්ති පිතාච මාතා කියන්නේ මේකයි ධර්මයේ හැර මිනිස්සියක නෑ කියන්නේ මේකයි. අපි ඇතැම් විට මේ පිළිසරණා කියලා හිතාගෙන මේ දේවල් පින්නතුනි දරුවන් කාමේ බහර යවන්නේ ගියේ දොර මේ බොහෝ දේවල් පින්නතුනි අපට සැබෑ රැකවරණයක් කියලා හිතුවට බාහිර දේවල් කියලා පින්නතුනි අපේ ශරීරයක් අපට එරි වෙන දවසක් එනවා. අපි මුළු ජීවිත කාලයක් කැප කළා මේ පෝෂණය කරපු ශරීරයක් අපට එපා වෙන දවසක් තියෙනවා. මේ ශරීරයෙන් ඉක්මනට නිදහස් වෙලා යන්න නැත්නම් හොඳයි කියන දවසක් එනවා. එක්තර අපි ආදරය කරපු ශරීරයට එහෙමනම් පින්නතුනි අනිත් දේවල් ගැන අමුතෙන් කියන දෙයක් නැහැ. එනිසා මේ අවබෝධය අපි සතිමත්ව ලබන්නට ඕන. මේ අවබෝධය ලැබු කෙනා පින්නතුනි මුළු ලෝකයේම තමයි අහිමි වුණත් තමා දුක් වෙන්නේ නැහැ. තමන් ඊට වඩා ධනමක් තමා ලැබල පිණි ජීවිත අවබෝධයක් ලැබල තියෙන්නේ. මේ සියලුම දේවල් වෙනස් වෙනා යන දේවල් බව නුනේ තේරුම් අරගෙන තියෙන්නේ. ඒ අවබෝධය නිසා වෙනතුන හොටේ බාහිරින් එන දුක් සමුදාය හටගන්නේ නැහැ. ඒ දුක් සමුදාය නිසා ඇති වෙන දුක් කිහිපයක් හටගන්නේ නැහැ. හැබැයි ඌ ඒකෙන් කියන්නේ යුතුයම් විකසරන්නේ නැහැ කියලා ඌ යුතුයම් විකසරනවා. ස්වාමි භාර්යාවන් වශයෙන්, දෙමාපිය දූ දරුවෝ වශයෙන්, දෙමාපියන්ට වශයෙන් ආදී යුතුයකණ්ඩි බෝපරීම කරනවා, උදව් කරනවා. උදව් කරන ගාම දන්නවා මේ තමා අතුරු කරන දේවල් වෙනස් වෙන දේවල් පිළිබඳව හොඳට නුවණින් ඉන්නේ. යුතුයකම් එක කරලා බැඳීම අඩු කරගෙන පැත්තකට ඉන්නවා. තමා යුතුයකම් මෙහෙම කළයි කියලා දරුවන් පිළිබඳව උනත් ලොකු බලාපොරොත්තු තියාගන්නේ නැහැ. දරුවෝ උනත් වෙනස් වෙන්න පුළුවන්. දරුවෝ උනත් කෙලි දුක්වලට පත් වෙන්න පුළුවන්. ඒ දරුවෝ අපි කැමති බලාපොරොත්තු වෙන විභාගයක්ම වෙන්න පුළුවන්. මෙන්න මේ තත්ත්වේ නුවණින් වටහාගෙන ඒ ඇති වෙන දුක් එක නිදහස් වීමේ ක්‍රමයක් හෝ තේරුම් අරගෙන තියෙනවා. මෙන්න මේකයි පිනුතුනේ බුදුරජාණන් වහන්සේ අපට අනවසග්ග සංයුත්තෙන් මේ සසර ස්වභාවය දිනු කළ දීලා. ඊළඟට කියනවා මේ ඉතාම සසර දිග ගමනක් ආවත් යම් කෙනෙක් මේ හේතුඵල ධර්ම දැකලා චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තනම් ධර්මයේ තේරුම් ගැනීම පළවෙනි පියවර වෙන සෝවාන් ඵලයට පත් වුණා නම් එතෙන් දෙපිනුතුනේ මේ අනන්ත සසර කාලයක් ආපු දුක් සමුදාය ආත්මභාව හතකට කෙටි වෙනවා. සෝවාන් වෙනවායි කියලා කියන්නේ අර අනන්ත සතරේ අපි ආවත් ඒ ආපු කාල සීමාව ආත්ම භාව හතක් දක්වා ඉදිරියට සීමා වෙනවා. නැතේ භවන් අට්ඨමන්නාදීන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලමත පරාමාසිකින් මේ ත්‍රිවිධ සංයෝග ප්‍රහීණ කරා නම් එවැනි පුද්ගලයන්ට අටවෙනි ආත්ම භාවයක් නැහැ කියලා සඳහන් කරනවා. ඒ නිසා මහා භාග්‍යයක් මේ ලැබුණේ සෝවාන් වෙනවා කියන්නේ සසර ආත්ම භාව හතකට සීමා වෙන විතරක් නෙවෙයි. එතෙක් පටන් ඔ කිසි විටක අපාගත වෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රතිලාභය විරුද්ධිය අපි ලබා ගත යුත්තේ මේ ප්‍රතිලාභය ලබා දෙන්නටයි බුදුහාඳුරා අපට අනුශාසනා කළේ. ඒක අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි, ඒ සම්බුද්ධහනං ශාසනම් මේක ලෝකයේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව මේකයි. එනිසා යම් කෙනෙක් හිතනවා නම් අපිට ගෞතම සම්බුද්ධ ශාසනය නිවන් දකින්න බෑ, අපි ඉදිරියේ පහළ වෙන මෛත්‍රී බුදුහාමගේ ශාසනය අපි නිවන් දකින්න කියලා හිතනවා නම් ඒ බුදුහාමත් මේ ගාථාම දේශනා කරන්නේ. හා ඒ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ බණහලම නිවන් දකින්න තියෙන වෙන බණක් නෑ. මේ බණහලම දුක නිදහස් වෙන තියෙන. එනිසා ඒ අවබෝධය කරා අපි යන්නට ඕන. අදත් මේ පිනතුන් ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒ ප්‍රශ්න වලට කෙටියෙන් උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. මියගිය කෙනෙකුට සිල් දෙන්න හොඳම ස්ථානයක් තිබේද? එය පන්සලද, ආරාමයේද, නැත්නම් ගෙදරදී දිනපතාම සිල් කිරීමෙන්ද? මියගිය කෙනෙකුට පින්නතුනේ පින් අනුමෝදන් කරනකොට ධර්මයේ සඳහන් වෙන ආකාරයට මියනේ හැම වෙලෙම සිල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අපේ සත්‍යයේදී අනන්ත ඥාතීන් අපෙන් සිල් බලාපොරොත්තුන් පිටසක් ඉන්නවා. ඒ නිසා පින් අනුමෝදන් කරනකොට ස්ථානීය නෙවෙයි වැදගත් වන්නේ තමා කොච්චර නම් කුසලයේ බලවත්ව කරනවාද කියන කාරණය. ඒ නිසා නිවැරදි පින්කමක් කරත් ගැටලුවන්නේ පන්සලේදී කරත් වෙනත් තැනකදී කරත් කරන කන කැනති පින් අනුමෝදන් කරනවා නම් ඒ අය පින් බලාපොරොත්තු අවස්ථාවක් ඉන්නවා නම් පින් අනුමෝදන් වෙනවා. එතකොට ඒ පින් අනුමෝදන් කරද්දී සැටෙන් අපි දකිනවා බොහෝ වෙට මේ යන ඥාතින පින් අනුමෝදන් කරනකොට අපි ආහාර පාන පූජා කළා තමයි පින් අනුමෝදන් කරන්නේ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි මේ යන බොහෝ දෙනා පින් බලාපොරොත්තු වෙමින් අය ආහාර පාන තමයි බලාපොරොත්තු වෙන්නේ. එනිසා පූජා කරන ගේ ආහාර පාන පූජා කළ තමයි බොහෝ වෙලෙ පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම වස්ත්‍ර සිවුරු ආදිය පූජා කළා තමයි පින් අනුමෝදන් කරනවා. මේ යන සමහර අය වස්ත්‍ර බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එනිසා එකක් කොට පිනක් දෙනවා. නවත් පින්තුනි අනිත් හැම දෙයක්ම සීල භාවනා කරලත් අපර ඥාතිල පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ නිසා හැකි හැම අවස්ථාවකම ඥාති වෙනේ පින් අනුමෝදන් කරන්න ඕනේ. ඒක හොඳ දෙයක්. දානයක් දීමේදී වස්සසලින කාලයේදී දානයක් දෙනකොට ඒක වැඩිපුර පින් සිද්ධ වෙනවාද කියලා අහනවා. දැන් දානයක් සිදුවීමේදී කරුණු කිහිපයක බලපානවා. කරුණු කිහිපයක්. එකක් තමයි දායක සම්පත්තිය. දායකයා හොඳට සිල්වත් ගුණවත්යෙක් ඉන්නවා නම් දානයේ අනිසංස ප්‍රබල වෙනවා. අනිත් කාරණේ තමයි දෙන දේ දැහැමිනම් වහක් මහන්සි වෙලා නම් උපයා ගත්තේ ඒ මහන්සි වෙලා කැපෙච්ච ප්‍රමාණයට අනිසංස වැඩි. ඒ වගේමයි ප්‍රතිග්‍රාහකයා නැත්තම් ගානේ පිළිගන්න කෙනා සිල්වත් ගුණවත් නම් ඒකෙත් අනිසංස වැඩි. එතකොට අපි සාමාන්‍ය විශ්වාස කරනවා වස් කාලවල වෙන කාලයකට වඩා ස්වාමීන් වහන්සේලා පින්කම් කරන සමයත් බණ භාවනා කරන කාලයක් කියලා. ඉතින් ඒ කාලේදී අපේ පින්නතුන් වැඩිපුර පින්දහම් කරනවා. ඒක හොඳ දෙයක්. නමුත් පින්නතුන් මේ කරුණ තුනම එක වගේ බලපානවා. ඇතැම් විට ප්‍රතිග්‍රහකයන් වහන්සේලාගේ අඩුපාඩුකම් තිබුණා. ඇතැම් විට දෙන කෙනා බලවත් චේතනාවකින් නම් දෙන්නේ ඇතැම් විට අනිසංස වැඩි. යන්ට මීට කලින් කාරණයක් කියලා තියෙනවා. දැන් වෙස්සන්තර ජාතිකයේදී අර ප්‍රතිග්‍රහකයන් උනේ අර දූෂක බ්‍රාහ්මණයා. දුස්සීල බ්‍රාහ්මණයා කාට දරුවන් දන් දුන්නේ අර බ්‍රාහ්මණයට. නමුත් ඒ දරුවන් දන් දෙනකොට දායකයා ඉතාම ප්‍රබල මානසිකත්වයක හිටියේ. ඒ නිසා මහ පොළොව කම්පා වුණා. මහ පොළොව කම්පා වුණේ ප්‍රතිග්‍රහකයේ තියෙන සිල්වත් ගුණවත්කම නිසා නෙවෙයි. දායකයාගේ තියෙන ප්‍රබලත්වය නිසා. දායකයාගේ තිබෙච්ච උත්කෘෂ්ට මානසික ස්වභාවය නිසා. ඒ නිසා ලබන කෙනාගේ අඩුපාඩු වන්තිුණා දෙන කෙනා ප්‍රබල චේතනාවකින් නම් දෙන්නේ. එහි ආනිසංස ඉතාම ප්‍රබල වෙනවා. එතැන් පිට කල්ප ගානකට ආනිසංස විහිදලා යනවා. ඒ වගේම ප්‍රශ්නයක් ආන මස් මාංශ අනුභව කිරීමෙන් අකුසලයක් සිදු වෙනවාද කියලා. ඒකට අපට ඒකාන්තික උත්තර දෙන්න බෑ. මස් මාංශ අනුභව කිරීමෙන් අකුසලයක් සිදු වෙනවාද නැද්ද කියන කරුණ තීරණය වන්නේ ඒ මස් මාංශ කොහොමද ලබා ගත්තේ කියන කාරණය මත. කෙනෙකුට සතෙක් ජීවිත අස්පිටපත් කළත් මස් මාංශ අනුභව කරන්න පුළුවන්. එතකොට අකුසලයක් සිදු වෙනවා. ඒකට වෙනත් කෙනෙක් මරණ දෙයක් අනුභව කරොත් ඇතැම් විට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අපි නිසා නේද ඒ සතා මරණයට පත් කළේ එහෙනම් අපිටත් අකුසලයක් වෙනව නේද කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. අපි කියලා මැරුවොත් තමයි අකුසල වෙනවා. නමුත් තමා කෙරෙහි මැරුවේ නැහැ කියලා තමන්ට පැහැයක් නොමැතිනම්, තමන් ජකරත් නැහැ නම්, තමන් ඇසුවත් නැහැ නැත්නම් ඒක ත්‍රිකෝටික පාරිශුද්ධ මාත්‍යක් විදිහටයි සඳහන් වන්නේ. අදිට්ඨ අසුත අපරිසංකේත කියලා. එවැනි අවස්ථාවකදී මස් මාංශ ප්‍රතික්ෂේප කිරීම බුදුදහමේ නැහැ. එවැනි ආහාරයක් ගැහැමි ආහාරයක් විදිහට සඳහන් කරනවා. දැන් නිර්මාංශ භෝජිය ගැන කතා කරනකොට නිර්මාංශ භෝජිය ඈත් ඉන්නවා, නිර්මාංශ වාදී ඈත් ඉන්නවා. ඒක අපි තේරුම් ගන්නට ඕන. නිර්මාංශ භෝගී සහ නිර්මාංශ වාදී කිය. නිර්මාංශ භෝගී කියලා කියන්නේ සමා නිර්මාංශ භෝජී දින සමා නිහඬ වෙන්නවා. ඒක එකක්. සමහර නිර්මාංශ වාදී මේක ගැන අනිත් අය අනුභව කරන්නට බැනගෙන යන පිළිසක් ඉන්නවා. ඒගොල්ලන් නිර්මාංශ වාදී අය. ඒ අය ඇතැම් විට අර මස් මාංශ අනුභව කරන අයටත් වඩා අකුසල කර්ම කරගන්නවා. ඇතැම් විට මේ හැම සත්‍යයකම මස් වල මරණය අපි වෙනුවෙන් මරලා තියෙන එහෙනම් අපට අකුසල වෙනවා නේද කියලා දැඩි අන්තගාමී සත්‍යයක ඉන්නවා. ඒ වාන්ත පින්නතුනි බුදුහාමුදුරෝ එදා දේවදත්ත හාමුදුරුවෝ මේක වරයක් ඇසෙට ඉල්ලීමක් කර මේක මේ පිළිගන්න කියලා. බුදුහාමුදුරු පිළිගත්තේ නැහැ. දැන් ජීවිතාන්තය දක්වා රුක්මුලන වාසිය කරන්න, ජීවිතාන්තය දක්වා පින්ඩපාතින් වාසිය කරන්න, ජීවිතාන්තය දක්වා පාන්සුළු සිවුරු දරන්න, ජීවිතාන්තය දක්වා මස් මාංශ වලින් වැළකීලා ඉන්න ආදී වශයෙන් කාරණා කිහිපයක් දේවදත්ත හාමුදුරුවෝ අනුමත කරන්න කියලා කිව්වා. බුදුහාම සඳහන් කළා මේ කරුණ ඔක්කොම හොඳයි. ජීවිතාන්තය දක්වා පාන්සුළු සිවුරු ඉන්න පුළුවන් නම් හොඳයි. ජීවිතාන්තය දක්වා හාමුදුරුවන්ට රුක්මුලන වාසිය කරන්න පුළුවන් නම් හොඳයි. ජීවිතාන්තය දක්වාම ආරණ්‍යවල වාසිය කරන්න පුළුවන් නම් හොඳයි. බුදුහාමුදුරුවෝ පැහැර කරේ නැහැ. ඒ වගේම නීති හැටියට පැනෙව්වෙත් නැහැ. නීතියට පැනෙවුවේ නැහැ. පැනෙවුව නම් මේ අදවල වෙට සාක්ෂියක් නැහැ කියලා දුන්නා. හාමුදුරුවනේ දකින්නවත් නැහැ නේද? බුදුහාමුදුරුවෝ තුන් කල බලලා ඉතහාම බුද්ධිමත්ව දේශනා කරපු සාක්ෂියක් නේක පිටෝක සාක්ෂියක්. ඒ සාක්ෂියේ අන්තගාමී ස්වභාවයන්ට අවස්ථාවක් නැහැ. එහෙම වුණොත් මේ සාක්ෂිය ගේනට බැරි වෙනවා අපිට. එනිසා පිළිතුරු නිර්මාංශ වාදි වෙන හොඳ නැහැ. නිර්මාංශ භෝගි වුණාට කවන්නේ. ඒ වගේ මෙහෙම අපි අන්තියට යනවා නම් පිළිතුරු අපිට එහෙනම් මේ හාල් ටිකක්වත් බත් ටිකක් අනුභව කරන්න බැහැ නේද? දැන් සතෙක් මරනකොට ඒ සත අලිතරයි. හාය ටිකක්, බට් ටිකක් අපේ වාදනයට එනකොට පින්නතුනි සතු ලක්ෂ ගණක් මේ ගිහිල්ලා. බෙහෙත් වලට සතු මේ ගිහිල්ලා. එහෙම කෙනෙක් අන්තගාමී වෙනව නම් බට් ටිකක්වත් අනුභව කරන්න බෑ නේද? මොකද අපි පැහැදිලිවම දන්නවා මෙයාට ප්‍රමිනාසක ගහනවා කියලා සතු මැරෙනවා කියලා දන්නවා. එහෙනම් Tamanට පොස් ටිකක් විතරේ වරනන්න පුළුවන් නේද? ඈ කොස්තනට මේ යන්නේ නැහැ කොස්තන්ගේ වගේ කීකත් ඉතරේ නැවල ගන්න පුළුවන්. එහෙනම් අනිත් මොනවත් අත්තේ මේ ගන්නේ වල ගන්න බෑ. අනුව ගන්න බෑ. එච්චරම අපි අන්ත ගන්න උනුව තියෙන්නේ. නමුත් එහෙම අන්ත ගාමී වීම බුදුදහමින් නැහැ. හැබැයි දැන් වර්තමානයේ ආයුර්වේදයේ වෛද්‍ය විද්‍යාව ආදී හැමදේම අගය කරනවා නිර්මාංශ භෝජන වෙන එක හොඳයි කියලා. ඒක අතකින් සත්ව කරුණා අනිත් අතකින් සමන්ත නිරෝගී වෙන එක හොඳ දෙයක්. ඒක වරදන්නේ මෙහෙම වෙන තරමට හොඳයි. හැබැයි ඒක වෙලා සමන් දෙන්නන් යන අනිත් අය අනුභව කරනයි නිග්‍රහණපත් කරන්නේ එහෙම යනවා නම් ඒක හොඳ නැහැ. ඒ වගේ විතරක් මේ වෙනුත් මේක ගැඹුරින් අධ්‍යයනය කරන සාධ්‍යයක් තියෙනවා. අපි හැමදේම සතර අකුසල කරලා අපාගත වෙනවා නම් ඒ අපාගත වෙනකොට තිරසංගත සතු වගේ වෙනකොට අපි නිර්මාංශ භෝජී භාවයේ භාවිත කළ තිබුණා නම් සතරේදී අපිට තියෙන වාසියක් තියෙනවා. මොකද වාසිය? අපේ තිරසංගත සතු උනත් කොයි සිංහයන් කොටියන් වගේ තවත් සතු ඝාතනය කරලා සතු අනුභව කරන අත්බව ඉපදීම අඩුයි. අපි හනන් ඉපදෙන්නේ තෙන්තියෝයි ගවයන් වෙලා ඇතුන් වෙලා අලියන් වෙලා වඳුරන් වල වගේ සතු තමයි වෙන්නේ. අර වගේ තිරසංගත ආත්මභාවයකට ගියොත් එතනදී තාම දීර්ඝ කාලයකට නිදහස් වෙන්න බෑ. මොකද ඒ ආත්මභාවය ගත කරන්න තවත් අකුසල් කරනවා. ඒ නිසා අතීතයේ දීර්ඝ කාලයක් අනිත් සපාගත නිරයට යනකොට වඩා ඇතමිට තිරසංගත ආත්මභාවයේදී දුක අඩු වුණාට දීර්ඝ කාලයක් තිරසංගත සත්‍ය නියාසභාවයේ ඉන්නවා ඉඳීමට හේතුව තමයි ඒ ආත්මභාවය ගත කරද්දී නැවතත් අකුසල කරගැනීම නිසා. එනිසා මේ වගේ වාසි ටිකක් කියන නිර්මාංශ ගෝලී වෙච්ච තරමට හොඳයි අපට. හැබැයි ඒකෙන් කියන්නේ නිවන ඉක්මම වෙලා කියලා නම් කියන්නේ නැහැ. නිර්මාංශ ගෝලී වෙච්ච කෙනා ඉක්මනින් නිවන් දකිනවා, මත්මාංශ අනුභව කරන කෙනා නිවන පරක් වෙනවා කියලා නම් හදවන්නේ නැහැ. එච්චර අපි අන්ත ගන්න වෙන හොඳයි. නමුත් සමන්ත මෙලොව වශයෙන් නිරෝගී වෙන්නටත් හේතු වෙනවා අසරෙදිත් යම් යම් වාසි සමන්ත තියෙනවා. කිනුතුනේ ප්‍රධාන ප්‍රශ්නයකට අපි උත්තර දුන්නේ මේ පිටු තුන අපි හිතනවා අපිට තියෙන කාලය මෙච්චරයි මේ තොන කාලයක් අපිට වැය කරන්න අවස්ථාවක් නැහැ. අදත් මේ පිටු තුන මේ බොහෝ දින ඉතාම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයට ඇවිල්ලා ධර්ම දේශනාවට හැම කන් දුන්නා, ධර්ම සාකච්ඡාට සහභාගී වුණා. මේ පිටු තුන දින ප්‍රශ්න ඉදිරි දවස්වලදී ඉදිරි පොහොය දවස්වලදී කලින් කියන මේ වගේ දේලා තියන්න. එතකොට අපිට ඒව සාකච්ඡා කරන්න පහසුයි. හොඳයි පිටු තුන මේ අත්නම් ඉතාම ශ්‍රද්ධාවෙන් උපස් කීලක පිටනා මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණීය කලා රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් අප හැම දිනකටම උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. හොඳයි අද මේ පින්කමේ දායකත්වයේ ධර්ම කිනුතුන් කීව පලක් ඉන්නවා. විශේෂයෙන්ම චන්දරාණි ගිමනදීව මහත්මිය මේ පින්කමේ දායකත්වය උසලනවා. එතුමි මේ පින්කම සිදු කිරීමේ කිසියම් බලාපොරොත්තුවක් යුක්ත සිදු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලු දහම් බලාපොරොත්තු සිද්ධ වේවා. විශේෂයෙන්ම අප නමින් මියගොස් සිටියම් ඥාතිලසක්කින් බලාපොරොත්තු වෙනනම් ඒ සියලුම ඥාති උදමයෙන් අනුමෝදන්ව ඒ සමගේ සතර ජීවිත සුවපත් වේවා කියන සතුමින් මියගේ ඥාතිින්ටත්කින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. රැස් කරගත් මේ සියලු කුණ ධර්මයන් සම්මාදෘෂ්ටික දෙවියන්ට අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් අපේ රට දැක් අමුදු සාසනයක් බොහෝ කාලයක් වලින් ආරක්ෂා කර දෙත්වා කියන කතුමින් අපේ දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පණට පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු කුණ ධර්මයන්ගේ බලයෙන් මේ හැම දිනාගෙම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරොග් නිරෝගී සම්පත් සැලසේවා. සතර ජීවිත සුවපත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති හිමිනාසේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.